සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස කම්මස්ස කාමානව සත්තා කම්මදායාදා කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණා කම්මං සන්තේ විභජති යදිදං හීනප්පනීතතාති අති ගෞරවනීය නායක හම්දුරන් වහන්සේ එවැගේම චන්දනන්ද හම්දුරන්ගෙන් අවසරයි සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි අද දින මේ ඇත්තන් මේ අපේ කරුණාතිලක මහත්මයාගේ නිවසට රැස් වෙලා ඊටාම වැඩගත් පින්කමක් සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණමය කුසල කර්මයක් සිදු කරන්නටයි බලාපොරොත්තු වන්නේ මේ ඇත්තන්ගේ ධර්මඥානය දිනු කරගෙන මේ ඇත්තන්ගේ ජීවිතයට ලොකු ආලෝකයක් සලසා ගන්නටයි බලාපොරොත්තු වන්නේ අද අප සාකච්ඡා කරන්නේ බුදුදහමේ ඇතුළත් ඊටාම වැඩගත් මාත්‍රකාවක් කර්මය පිළිබඳව පින්නතුනේ කර්මය කියන මාතෘකාව යටතේ අපි විහාරස්ථානයේදී මේ මාතෘකාවෙන් ඉතාම දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළා. මේ මාතෘකාවම තමයි ඇත්තම අදත් අපි සාකච්ඡා කරන්නේ. නමුත් ඒකෙදි විශේෂත්වයක් අපි දක්වන වෙනදට වඩා චුල්ලකම් විභංග සූත්‍රය ඇතුළත් කරුණු ගැන වැඩි සැලකිල්ලක් දක්වමින් අප සාකච්ඡා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. මේක බාධාවක් වගේ ටිකන්නේ මේක සම්දි. ඔක්කොල තියම අපි අවශ්‍ය මුණ පිටරක් දාමු. හොඳයි පින්නතුනි අද අපි සාකච්ඡා කරන මේ මාතෘකාව බුදුදහම ඇතුළත් ඉතාම වැදගත් මාතෘකාවක් ඇත්තෙම බෞද්ධයන් විතරක් නෙවෙයි අබෞද්ධයනුත් මේක පිළිගන්න මාතෘකාවක් සමහර අයට හිතනවා මේක බුදුදහමේ මාතෘකාවක් කියලා ඇත්තෙම බුදුදහමට විතරක් අදාළත්වයක් නැහැ ලෝකේ තියෙන හැම ආගමකම වගේ විශ්වාස කරන මාතෘකාවක් තමයි කර්මය කියලා කියන්නේ ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙන කලිනුත් මේ මාතෘකාව ගැන ලෝකෙ මිනිස්සු කතා කරලා තිබුණා. බුදුහාමුදුරුවෝ පහළ වෙන කලිනුත් කර්මය ගැන ලෝකෙ මිනිස්සු විශ්වාස කළා. විශ්වාස කළා ඒ අනුව ක්‍රියාත්මක වුණා. බුදුදහමෙන් කලේ මේකට අලුත් අර්ථකථනයක් දුන්නා. බුදුදහමෙන් කලේ ඒකේ තියෙන අඩුපාඩුකම් සකස් කරපු එක. සකස් කළ වඩාත්ම ගැඹුරින් කර්මය ගැන තොරතුරු ඉදිරිපත් කරලා අපව වඩාත්ම සාරතක පුද්ගලයන් බවට පත් කිරීම සඳහා බුදුදහමෙන් අපට අනුශාසනා කළා. පින්නතුනි බුදුදහමෙන් ප්‍රධාන වශයෙන්ම කරන්නේ අපට ප්‍රඥාව ලබා දෙන එක. සම්පූර්ණ බුදුදහමම විස්තර කරන්නේ ප්‍රඥාව ගැන. අන්න ඒ ප්‍රඥාව දියුණු කරගත්තු ප්‍රමාණයට තමයි අපේ සාරතකත්වය රඳා පවතින්නේ. අපේ සාරතකත්වය කියලා කියන්නේ අපේ ජීවිතයේ සතුට වැඩි වෙන්නට ඕන. පින්නතුනි අපේ ජීවිතය කියලා කියන්නේ කෙනෙකුට හිතෙනවා මේ හුඟක් ඉඩකඩම් තියෙන එක, යාන වාහන තියෙන එක, හුඟක් උපාධිය තියෙන එක කියලා. ඒවත් අපට අවශ්‍යයි. නමුත් ඒ හැම දෙයකින්ම අපේ අවසාන ඉලක්කය තමයි, අවසාන බලාපොරොත්තුව තමයි ජීවිතයේ සතුට වැඩි වෙන එක. නියම ලෙසම අපට ජීවිතයේ සතුට වැඩි නොවුණා නම් පින්නතුනි අර අපි ලබාගත්තු සියලුම දේවල් ප්‍රතිඵල රහිතයි. ප්‍රතිඵලයක් නැත්තේම. ඒ නිසා මේ කර්මය ගැන මාතෘකාවේ තොරතුරු අපි දැනගත්තට පස්සේ අපේ ජීවිතවල ප්‍රඥාව හුඟක් වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි සැබෑ ලෙසම සතුට ලබන ක්‍රමය මොකද්ද කියලා අපි දැනගන්නවා. වර්තමානයේ අපි හිතන් ඉන්නේ සතුට ලබන එක කියලා අපි හිතන් ඉන්නේ හුඟක් ඉගෙන කියාගෙන හුඟක් ධනෙ පේම විතර අපි හිතන් ඉන්නේ. නමුත් පින්නතුනි අපි ඒ ටික ලබා ගත්තට ඇත්තෙම අපි ඒ දෙ ගැන හිතනවද? අපි ජීවිත කාලය හුඟක් කාලයක් මහන්සි වෙලා තියෙන්නේ අපේ ගේ දොරවලට, අපේ ඉඩකඩම් වලට, අපේ දරුවන් වෙනුවෙන්, අපේ අධ්‍යාපනයට. එහෙම විශාල කාලයක් කැප කරලා අපි ලබාගත්තු ඒ සම්පත් ටික ගැන අපි දවසට කොච්චරනම් වෙලාවක් කල්පනා කරනවද? හිතනවද? අපේ දරුවෝ ටිකේ සාර්ථකත්වය ගැන, අපි ලබාගත්තු ධනය ගැන, අපි ලබාගත්තු අධ්‍යාපනය ගැන අපි දවසට කොච්චර වෙලාවක් හිතනවද? හැතැම්මිට විනාඩි ගානයිනේ. හැතැම්මිට විනාඩි ගානක්වත් අපිට හිතන්න වෙන්නේ. ජීවිත කාලය අවුරුදු 30ක් 40ක් 50ක් විතර ඇතැම්මිට විශාල කැපවීමක් කළා මේ ලබාගත්තු සම්පත් ටික ගැන අපිට හිතන්නවත් වෙලාවක් නැහැ. අපි පින්නතුනි ඒක නොසිතුවොත් අපට ඒ සම්පත්තියේ සතුට නැහැ. අපි ඒ ගැන හිතුවොත් තමයි අපට ඒකේ සතුට තියෙන්නේ. අපි ඒ සම්පත් ටික ඔක්කොම ලබාගෙන අපේ ගෙදර ඉඳගෙන අපි අල්ලපු වත්ත දිහා බලාගෙන ඉන්නවා. ඇතැම් විට වෙනත් කෙනෙක්ගේ අඩුපාඩුවක් ගැන හිත හිත ඉන්නවා. මේකට තමයි පින්නතුනි කියන්නේ සැපසේ දුක් විඳිනවා කියලා. සැපසේ දුක් විඳිනවා. උගාක ඇමරිකාවට ඇවිල්ලා කරන්නේ ඒක ඇත්තෙම. සැපසේ දුක් විඳිනවා කියන්නේ මේකට. පින්නතුනි බුදුදහමෙන් හරියට අපි මේක දැනගත්තොත් සැපසේ අපට සැප විඳින්න පුළුවන්. අද අපි ඇත්තෙම සැප විඳින ක්‍රමෙවත් අපි දන්නේ නැහැ ඇත්තෙම. බුදුදහමෙහි තියෙන කරුණු ඉගෙන ගත්තොත් තමයි අපි සැප විඳින ක්‍රම අපි දන්නේ. එතකන් අපි ඇත්තටම සැප විඳින ක්‍රමවත් අපි දන්නේ නැහැ. අපි සැපක් විඳලා නැහැ. අපි සැපේ හොයපු එක විතරයි කරලා තියෙන්නේ. එක උදාහරණයක් විතරක් මම මේ පිනුතුනේ කියනවා. ඉතාම සරල උදාහරණයක්. ඉතාම සරල උදාහරණයක්. අපි කෑම ටිකක් කනකොට කෑම පිඟානකට බෙදාගෙන අපි කෑම ටිකක් කනවා. ඒ කෑම ටිකෙන් ටිකක් අපි කඩට දාගන්නවා. කඩට දාගත්තාම හුඟක් රසයි. අපි ඒ කටේ කෑම ටික රස කරනකොට අපි හිතන්නේ දැන් මේ කටේ තියෙන්නේ මේ පිඟානේ තියෙන කෑම ටිකේ අපි හිතන්නේ. අපේ කටේ කෑම ටිකක් තියෙනවා නම් පිඟානෙන් අරගෙන කඩට දැම්මට පස්සේ කටේදී රස විඳිනකොට අපට හිතෙන්නේ මේ පිඟානේ ලස්සනට තියෙන කෑම ටිකේ මේ කටේ රස වෙන්නේ කියලා. එහෙම නැතුව වෙනත් විදිහකට අපි හිතලා තියනවද? අපි හිතලවත් නැහනේ. ඇත්තෙන්ම මේ මොහොතේ අපි කෑමක රස විඳිනකොට අපි රස විඳින්නේ අර පිඟානේ තියෙන කෑමද? දැන් කටේ අර කෙලත් එක මිශ්‍ර වෙලා තියෙන ටිකේ රස තමයි දැන් මේ විඳින්නේ. ඒ ටික කටෙන් එළියට ගත්තොතින් අරගෙන පිඟානේ පැත්තකින් තිබ්බොත්ින් අර පිඟානේ අනිත් කෑම ටික වගේ ලස්සනද? අපේ රස විඳලා තියෙන අන්න අර වගේ දෙයකට. ඇත්තෙන්ම අපේ ජීවිතයත් මෙන්න මේ වගේ දෙයක්. අපි මේ බාහිර ලෝකයේ දේවල් උපයෝගී කරගෙන අපි ජීවිත යම්කිසි ආස්වාදයක් විඳට අපි ඇත්තෙන්ම දන්නේ නැහැ. හරියට දහමක් තේරුම් නොගත්තොත් අපි දන්නේ නැහැ අපි මොකද්ද විඳින්නේ කියලාත් අපි දන්නේ නැහැ. ඒ නිසා පින්තුනේ මේ අතන්ට හිතන අවස්ථාවක් ඒක. ඒ නිසා ඔබ හරියට කැමතිනම් ඔබ මේ ලැබපු අධ්‍යාපනයෙන් මේ ලැබපු ධනයෙන් මේ ලෝකේ ඉහළම රටකට ඇවිල්ලා ඉහළම ගේ දොර යාන වාහන පාවිච්චි කරමින් ඔබ විඳින මේ සම්පත් ටිකේ සැබෑ ආස්වාදය සැබෑ සතුට විඳින්නට ඔබ කැමති නම් ඔබ බෞද්ධ වුණත් නුණත් ඔබ බුද්ධිමත් නම් ඔබට බුද්ධිමත් බව විතරයි තියෙනට ඕන. ඔබ බුද්ධිමත් නම් මේ බුදුරජාණන් වහන්සේ නැමැති ශාස්ත්‍රවරයා කියලා තියෙන මොකද්ද කියන එක කියවන්න උත්සාහ කරන්න, අහන්න උත්සාහ කරන්න, ගවේෂණය කරන්න උත්සාහ කරන්න. ඒ තා ප්‍රමාණයට ඔබට අද විඳින සම්පත්තිකේ සැපය මීට වඩා ගැඹුරින්, මීට වඩා සතුටින් ඔබට අත්විඳින්නට අවස්ථාවක් තියෙනවා. ඒ සඳහා උපයෝගී වෙන ඉතාම වැදගත් මාතෘකාවක් අපි මේ සාකච්ඡා කරන්නේ කර්මය ගැන. කර්මය කියන එකේ සාමාන්‍ය තේරුම තමයි අපි සිතින් සිතා යමක් කරනවා නම් ඒකයි කර්මය කියලා කියන්නේ. අපේ හිතෙන් හිතලා කයින් වචනයෙන් සිතින් යමක් කරනවා නම් ඒකට අපි කර්මය කියලා කියනවා. ඒ කර්මයත් එක්කම ඊට සමාන තවත් මාතෘකාවක් ඒත් එක්කම යනවා කර්ම විපාක කියන එක. කර්මෙහි ප්‍රතිඵල කියන එක. එතකොට කර්මය සහ කර්ම ප්‍රතිඵලය කියන මේ මාතෘකා දෙකම එකට බුදුදහමෙන් කතා කරනවා. මේක කතා කරන්න හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි අප අද මේ භුක්ති විඳින්නේ අපේ මීට ඉස්සෙල්ලා භවයන්හි සහ මේ ආත්ම භාවයේ මුල් කාලේ කරන ලද මහත් වූ කුසල ධර්මයේ කානිසංශයක් තමයි අද අප මේ භුක්ති විඳින්නේ. මේක අපි දැනගන්නට ඕන. මේක දැනගෙන අප අද මේ ලබල තියෙන සම්පත් ටික අපේ උත්සාහයෙන් විතරක් අපි ලැබුවා නෙවෙයි, අපි කළා වූ මහත් වූ පුණ්‍ය මහිමයක ආනිසංසයකොයි අද මේ අපි භුක්ති විඳින්නේ කියන එක දැනගන්න අප මේ මාතෘකාව දැනගත යුතුයි. ඒක ප්‍රධාන කාරණයක්. අනිත් කාරණිය තමයි අද අපි මේ කර්මයේ භුක්ති විඳින අවස්ථාවේදී වඩාත්ම ඉහලින් මේ කර්මෙහි ආනිසංස ටික වර්තමාන මොහොතෙහි ලබා ගන්නට අත්විඳින්නට අත්විඳීම සඳහා අපි මේ කර්මය ගැන ඉගෙන ගත යුතුයි. ඊළඟ කාරණය තමයි අපේ අනාගතේ, මේ ආත්ම භාවයේ අනාගතේ හෝ මරණයෙන් පස්සේ ජීවිතයේ තියෙන අනාගතය ගැන අපට මීට වඩා ඉහළ තැනකට යන්නට, ඉහළ මානසිකත්වයකට යන්නට යාම සඳහා අපි කර්මය ගැන ඉගෙන ගත යුතුයි. අපි කර්මය ගැන දැනගත යුතුයි. කර්මය ගැන දැනගත්තු ප්‍රමාණයට අපි අද විඳින මේ සුවයෙහි ආස්වාදය අපට ඉහළින් ලබන්න පුළුවන්. අද මේ ඉන්න තත්වයට වඩා ඉහළ මානසිකත්වයකට යන්නට අපට පුළුවන්කම ලැබෙනවා. මේ ඉගෙන ගන්න මාතෘකාවෙන් ඉගෙන ගන්න කරුණවල ප්‍රතිඵල හැටියට. එතකොට අපි අය කර්මය ගැන ඉගෙන ගන්නේ එකක් තමයි අතීතයේ කුසල කර්ම කළ නේද අපි මේ තත්ත්වයට ආවේ කියලා අද අපි මේ ගත කරන தත්ත්වය ගැන දැනගන්න. ඒක එකක්. අනිත් එක මේ මොහොතේ කර්ම ශක්තිය ශක්තිමත් කරගන්නට. අනිත් එක අනාගතයේහි මීට වඩා ඉහළ තලයකට යන්නට වර්තමානයේ මේ මොහොත අපි යොදා ගන්නට. පින්නතුනි අපි මුලින් සඳහන් කළා බුදුහාමුදුරන්ගේ ධර්මය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම අපට ප්‍රඥාව ලබා දීම සඳහා දේශනා කරපු ධර්මයක්. ඒ ප්‍රඥාව ලබා දෙනවත් එක්කම අපේ ජීවිතවල ලොකු වෙනසක් වෙනවා. අපේ ජීවිතවල ලොකු වෙනසක් වෙනවා. මොකද්ද ඒ සිදුවන වෙනස? ඒ ප්‍රඥාව වැඩි වීමත් එක්කම අපේ ජීවිතවල සිදුවන ප්‍රධානම වෙනස තමයි අපේ ජීවිතේ සතුට වැඩි වෙන්නට ඕන. ඒ සතුට වැඩි වෙනවාද කියලා Tamanට බලන්න ක්‍රමයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි බලන්නේ සතුට වැඩි වෙනවද කියලා, උපාධි ගාන වැඩි නම්, වාහන ගාන වැඩි නම්, වාහනයේ ස්වභාවය ඉහළ නම්, ධනෙ වැඩි නම්, නැත්තම් දරුවෝ හුඟක් ඉන්නව නම්, විහිළු රැකියාවක් කරනව නම්, අපි මේක තමයි හිතන් ඉන්නේ සතුට ලබන ක්‍රමය කියලා. මේකිනුත් යම්කිසි ප්‍රමාණයකට අපට ආස්වාදයක් ලැබෙනවා. නමුත් මේව නෙවෙයි පින්නතුනි, මේ සම්පත් ටික ලබාගෙන දුකෙන් ඉන්න හුඟක් දෙනා මේ සමාජයේ ඉන්නවා. අතෘප්ති කරමින් බොහෝ දෙනෙක් මේ සමාජයේ ඉන්නවා. මේව නෙවෙයි කෙනෙක් සතුටෙන් ඉන්නවාද කියලා බලන කාරණය. කෙනෙක් කොයි තරම්නම් සතුටෙන් ඉන්නවාද කියලා බලන ප්‍රධානම කාරණා කිහිපයක් තියෙනවා. එයින් එකක් තමයි අපේ ළඟ දැඩි ලෝභය අඩුයි නම්. මේකට කියන්නේ අභිජ්ජහ කියලා. බුදුදහමේ කියන්නේ අභිජ්ජහ කියලා. ඉංග්‍රීසියෙන් desire කියලාත් කියන මේකට දැඩි ලෝභය කියන කඩු වෙනට ඕන. අනිත් කාරණය තමයි හිතේ තියෙන අනිත් අය පිළිබඳව තියෙන අමනාපය අඩු වෙන්නට ඕන. මෙන්න මේ දෙක අපේ ජීවිතවල වැඩිපුර සිදුවෙලා තියෙනවා නම් ඔන්න සතුට පැත්තට ගිහිල්ලා. අපි දකින දේට ආසා කරනවා නම් ඒකෙන් අපිට තාම මදි කියලා මේ කියන්නේ. යා දුප්පත් කෙනෙක්. තමන්ට වැඩිපුර දේවල් අවශ්‍ය නම් ඒකෙන් මොකද කියන්නේ? තමන්ගේ අභ්‍යන්තර හිස් කියලා කියන්නේ. වැඩිපුර හොයනවායි කියලා කියන්නේම පින්නතුනි තමන්ට හුඟක් මදි කියන එක. එතකොට සම්පත් හුඟක් තිබ්බට කෙනෙක් පොහසත් වෙන්නේ නැහැ. පොහසත් වෙන්නේ අතෘප්තිමත් නම්, එයාට ලැබිච්ච තිකෙන් එයා සතුටු වෙනවා නම් ඒ තා ප්‍රමාණයට එයා සතුටෙන් ඉන්නේ. යම් කිසි කෙනෙක් බාහිර දේවල් ලං කරගන්න උත්සාහ දරනවා නම් වැඩිපුර ඒ කියන්නේ එයාට මදේ කියලා ඉන්නේ යා. ඇතැමිට එයා ගෙදර බඩු හුඟාක් තියෙන පුළුවන් හොඳ වාහන පාවිච්චි කරන්න පුළුවන්. නමුත් එයාට මදේ කියලා නිතරම ඉන්නේ. එයා දුකෙන් ඉන්නේ. එයා දුප්පත් කෙනෙක්. දැන් සමහර අය අපි දන්නවා අපේ සමහර දායකයෝ ඉන්නවා සමහර ඇත්තන්ට ගෙදරක් නැහැ. ඇතැමිට පිට ගෙදරක ඉන්නේ. ඇතැමිට පිට ගෙදරක සේවය කරන්නේ. ඇතැමිට තමන්ට කියලා බඩු මුට්ටු මුකුත් නැහැ පිට ගෙදරක ඉන්නේ. නමුත් ඇතැම්මිට හරියම සතුටෙන් ඉන්නේ. ඒ ගෙදර තමන්ගේ ගෙදර වගේ හිතාගෙන ඉන්නේ. ඒ ගෙදර ආගෙනොත් කිසිම ගැටලුවක් නැහැ. ඒ සම්පත්තිය කිහිම මෙයා තමන්ගේ වගේ පාවිච්චි කරනවා. ඒ විතරක් නෙවෙයි ඇතැම්මිට හම්බ කරන වැටුපෙන් භාගයක් විතරක් දෙන්නේ විහාරස්ථානයේ දිනුවට. එයා හරියම සතුටෙන් තමන්ගේ දේවල් ටික ඔක්කොම දෙන්න බලාගෙන ඉන්නේ. ඒකෙන් කියන්නේ මේ හාඳුරන්ට ඔක්කොම දෙන්නේ කියලා අපට නොදුන්නට කමන්නේ. මේ පින්නතුන් හරි සතුටෙන් ඉන්න. තම තමන් හරි මේක හොමාරු කරගෙන සතුටෙන් ඉන්න. ඒ තා ප්‍රමාණයට තමන්ට ජීවිතයේ සතුට වැඩි වෙලා තියෙනවා. මේක පළවෙනි කාරණේ. අනිද්දේ තමයි පුද්ගලයන් ගැන අපේ අමනාපය වැඩි නම් අපි අසුරු කරන අපේ ඥාතීන් පිළිබඳව හෝ අපේ හිතමිතුරන් පිළිබඳව හෝ වේවා අපි රැකියා කරන රැකියා ස්ථානයේ පිළිබඳව හෝ වේවා පුද්ගලයන් ගැන අමනාපය වැඩි නම් පුද්ගලයන් ගැන අමනාපය වැඩි නම් අපි දුකෙන් ඉන්නේ. ඒ සිතිවිලි තමයි අපට දිගට මෙන්නේ. ඒ සිතිවිලි දිගට මෙනවයි කියලා කියන්නේ තමන්ගේ හිතේ සතුට නැහැ. අපි ලබාගත්තු අධ්‍යාපනය ගැන හිතන්න වෙලාවක් නැහැ අපට. අපි යන වාහනය ගැනවත් අඩු ගානේ අපට හිතන්න දෙයක් නැහැ. හිතන්න වෙලාවක් නැහැ. අපි අනිත්‍යගේ අඩුපාඩුකන් නිතරම හිතන්නේ. ඇතැම්මිට අපි වාහනය ගැන ගමන් ඇතැම්මිට අපි ලස්සන වාහනය කියන්නේ ලෝකේ ඉහළම තාක්ෂණයෙන් හදපු ඉහළම රටක වාහනය කියන්නේ. ඇතැම්මිට අල්ලපු වාහනේ දිහා බලනවා අපි. ඇතැම්මිට ඒ වාහනේ හොදලා නැහැ දවස් ගානකින්. අපි ඒක දිහා බලලා අපි දුක් වෙනවා. බලන්නනේ. එයාට හිතින් බැනමන අපි යනවනේ. පරණ වාහනයක් ඇතැමිට කෑලි හැලි හැලි වගේ යනවා සමහර වාහන අපිට හම්බෙනවනේ නේ. අපි ඒ වාහනේ මගේ කරගෙන. මෙච්චර හොඳ වාහනේ තමන් අත්හැරලා අර වාහනේ තමන්ගේ කරගෙන. පින්නතුනි තමන්ගේ දේ තමන් භුක්ති විඳිනකොට හරියට ඒ ගැන සිතුවිල්ල යොදනකොට පින්නතුනි තමන්ට ඒකෙන් සතුට විඳින්න පුළුවන්. බාහිර පුද්ගලව ගැන කරුණු ගැන ගැටෙන ස්වභාවය අමනාපය වැඩි වෙන ප්‍රමාණයට ජීවිතයේ සතුට අඩුයි දුක වැඩි. බාහිර දේ ගැන ගැටෙන ප්‍රමාණය අඩු වෙච්ච තරමට තමන්ගේ ජීවිතයේ දුක අඩුයි සතුට වැඩි. මෙන්න මේ ලබන ක්‍රමය තමයි බුදුදහමෙන් අපට කියන්නේ. මේ සඳහා වැදගත් වන සූත්‍රයක් අපි මේ සාකච්ඡාවට මාතෘකාව වශයෙන් තෝරාගත්තේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේන චුල්ල කම්ම විභංග සූත්‍රය. මේ චුල්ලකම විභංග සූත්‍රයෙන් කියන්නේ එක්තරා දවසක් බුදුහාමුදුරු හමු වෙන්න ආව සුබ කියලා මානවකෙක් තරුණේ. සුබ කියලා කෙනෙක්. මේ සුබ කියන කෙනා බුදුහාමුදුරු හමු වෙන්නට ආපු අවස්ථාවේදී මොහු බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මොකද්ද බුදුහාමුදුරු අහන ප්‍රශ්නය? බුදුහාමුදුරන් අහන ප්‍රශ්නය. මොහු කියනවා බුදුහාමුදුරනේ මේ ලෝකයේ සමහර අය ඉන්නවා බොහොම ටික කාලයක් ජීවත් වෙන්නේ. අල්පායුෂ්කය. කෙටි කාලයක් ජීවත් වෙන අය ඉන්නවා. සමහර අය ඉන්නවා දීර්ඝායුෂ්කය. හුඟා කාලයක් ජීවත් වෙන අය ඉන්නවා. ඒ වගේම මේ ලෝකයේ සමහර අය ඉන්නවා බොහෝ ආබාධ තියෙන අය. ආබාධ වැඩි අය ඉන්නවා. ඒ වගේම තවත් සමහර අය නිතර ආබාධ නැහැ හුඟක් නිරෝගී. අල්ප ආබාධ කියලා අපි කියනවා. හරිම නිරෝගී අය. ඒ වගේම තවත් සමහර අය ඉන්නවා දුර්වර්ණයි. එච්චර ප්‍රසන්න භාවයක් නෑ දැක්කහම. නමුත් තවත් සමහර අය ඉන්නවා බොහොම වර්ණවන්තය. දැක්කහම ප්‍රසන්නශීලී. ඒ වගේම තවත් සමහර අය ඉන්නවා අල්පේසහක්‍යය. අල්පේසහක්‍ය කියන්නේ යාට හුඟක් දේවල් කරන්න පුළුවන් හැකියාව හුඟක් තියෙන අය. අල්පේසහක්‍ය කියන්නේ හැකියාව බොහොම ටිකක් තියෙන කෙනෙක්. හැකියාව ටිකක් තියෙන අය. A few skills. බොහොම ටිකයි යාගේ හැකියාව තියෙන්නේ. ඒ වගේම තවත් සමහර අය ඉන්නවා মালටි ස්කිල්ස් අය. හැකියා හුඟක් තියෙන අය බහුවිධ හැකියා තියෙන අය සමහර අය ඉන්නවා. ඒ වගේම තවත් සමහර අය ඉන්නවා අල්ප භෝගයි. තමන්ට තියෙන සම්පත් ටික බොහොම ටිකයි. පරිහරණය කරන් තියෙන සම්පත් බඩමුට්ටු ටික බොහොම ටිකයි. තවත් සමහර අය ඉන්නවා මහා භෝගයි. එයාට සම්පත් හුඟක් තියෙනවා. ඒ වගේම තවත් සමහර අය නීච කුලීනයි. නීච කියන්නේ බොහොම අඩු කුලවල ඉපදිලා ඉන්නේ සමාජයේ ඒ සමාජවල බොහොම අවමානයට ලක් වෙච්ච එතරම් සැලකිල්ලක් නොදක්වන සමහර කුලවල ඉපදිලා ඉනවා. පිනුතින බුදුදහමේ කුලභේදයගේ කරන්නේ නැහැ. කුලභේදයට බුදුදහම විරුද්ධයි. හැබැයි පින්නතුනි මේක සම්මුති දෙයක්. සම්මුති සත්‍ය වුණත් ලෝකයේ කලින් කල මිනිස්යන් ඉපදෙන්නේ යම් කිසි විදියක කර්ම ශක්තියක හේතුවකින් මේ. එතකොට යම් කිසි කෙනෙක් සමහර අය ඉන්නවා පහත් කුලවල ඉපදිච්ච අය. තවත් සමහර අය ඉන්නවා බොහොම සම්භාවනාවට ලක් වෙච්ච, බොහොම ගරු කරන, අගය කරන ඉහළ කුලවල ඉපදිච්ච අය ඉන්නවා. දැන් මේ කවුද මේ කියන්නේ? දැන් මේ කර්ණාටික කවුද මේ කියමින් ඉන්නේ? ඔව් සුබ කියන මානවකේ බුදුහාමරගෙන් මේ අහන්නේ. බුදුහාමර මෙහෙම වෙනසක් තියෙනවා. සමහර අය දීර්ඝායස්කයි, සමහර අය අල්පායස්කයි, සමහර අය නීච කුලේ නැහැ, සමහර අය උසස් කුලේ නැහැ, සමහර අයට හුඟක් ආබාධ තියෙනවා, සමහර අය බොහොම නිරෝගී අය කියකිය දැන් මේ යන්නේ. ඊට පස්සේ කියනවා සමහර අය දුස් ප්‍රඥයි. බුද්ධි අඩුයි, එච්චර ප්‍රඥාවන්ත නැහැ, ඉන්ටෙලිජන්ස් නැහැ සමහර අය. තවත් සමහර අය බොහොම බුද්ධිමත් අය. බොහොම බුද්ධිමත් අය සමහර අය ඉන්නවා. මෙන්න මෙවැනි වෙනසක් මේ සමාජය තුල තියෙනවා. බුදුහාමුදුරෝ අහනවා, බුදුහාමුදුරන්ගෙන් සුබ කියන මානවකයා අහනවා, ස්වාමීනි මේ සමාජයේ තියෙන මේ දැඩි වෙනසට හේතුව මොකද්ද කියලා අහනවා. සමහර අය දීර්ඝායුෂ්කයි, සමහර අල්පායුෂ්කයි, සමහර අය ධනවත්, සමහර අය දුප්පත්, සමහර අයට හුඟක් හැකියාව තියෙනවා, සමහර අයට එච්චර හැකියාවක් නැහැ, සමහර අය පහත් කුලේ නැයි, සමහර අය උසස් කුලේ නැයි, සමහර අය බුද්ධිමත්, සමහර අයට බුද්ධිය නැහැ. බුදුහාමුදුරනේ මෙන්න මේකට හේතුව මොකද්ද කියලා අහනවා. බුදුහාමුදුරේ තෙන්දි සඳහන් කරනවා, කම්මස්ස කාමානව කම්මදායාදා කම්ම යෝනි කම්ම බන්දු කම්ම පරිසරණා කම්මං සත්තේ විභජති යදිදං හීන පනිතතා කියලා. මානවය කියලා කියන්නේ මේ සත්වයා කියලා කියන්නේ තමන් කළා වූ කර්මය ස්වකීය කොට තමන්ගේ කියාගෙන ඉන්න සත්වෙන්. අන්න ඒ කර්මය තමයි තමන්ගේ දායාදය, ඒ කර්මය තමයි තමන්ගේ ඇත්තම දායාදය, තමන්ගේ උරුමය. මෙන්න මේ කර්මය තමයි, කර්මය විසින් තමයි පුද්ගලයන් උස් පහත් විදියට බෙදන්නේ කියලා. අපේ ජීවිතවලට සුවිශාල බලපෑමක් කරලා තියෙන්නේ මෙන්න මේ කර්මය විසින් කියලා. තමන් විසින් අතීත ආත්ම භාවල කළා වූ කර්මය විසිනොයි මෙන්න මේ බලපෑම මේ වෙනස කරේ කියලා බුදුහාමුදුර සඳහන් කළා. හැබැයි පින්නතුනි හොඳට මතක තියාගන්න, හොඳට මතක තියාගන්න, හොඳට මතක තියාගන්න, මෙහෙම කිව්වට බුදුදහමෙන් හැම දෙයක්ම කර්මෙන් වෙනවා කියලා කියන්නේ නැහැ. හැම දෙයක්ම කර්මෙන් වෙනවා කියලා කියන්නේ නැහැ. දැන් මේ කර්මයට අදාළව මේ වගේම බණක් අපි එක්තරා අවස්ථාවකදී සිද්ධ කළා ඉවරුණාට පස්සේ අහනවා. හුඟා වෙලාවක් බණ කියලා ඉවරලා අන්තිමට කෙනෙක් අහනවා, හාමුදුරනේ ඔක්කොම කර්මෙන්ද වෙන්නේ කියලා. ඒ නිසායි මේක කිව්වේ, තුන් පාරක්ම කිව්වේ එකයි. මේ මතක තියාගන්න, හැමදේම කර්මෙන් වෙනවා කියලා බුදුදහමෙන් කියන්නේ නැහැ. ඈ ඒක හොඳට මතක තියාගන්න. ඒකට කියන්නේ, ඒක අන්තයක් එහෙම කිව්වොත්, කර්මය කියන්නේ එක හේතුවක් විතරයි. ඊට අදාළ ඊට වෙනත් හේතුත් මේ සඳහා බලපානවා. නමුත් පින්නතුනි අපේ ආපු ගමන් මගේ මේ ස්ථානයේ අදාපි ගත කරන මේ මට්ටමට එන්නට අපට ලැබෙච්ච දරුවෝ වශයෙන් ගත්තත්, අපට ලැබෙච්ච ස්වාමි පුරුෂයන් බහරියාවන් ගත්තත්, අපි ලැබපු අධ්‍යාපනය, අපිට ලැබෙච්ච මෞදෙමෞපියන්, අපිට ලැබෙච්ච රූප සම්පත්තිය, මේ බොහෝ දේවල්වල පින්නතුනි ප්‍රධානම සාධකේ වෙලා තියෙන්නේ, ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ අපේ කල්ල තියෙන අතීත ආත්ම භාවල ඊට අදාළව කරපු කර්මයන්. එතකොට පින්නතුනි ඔබ එකක් හිතන්න, ඔබ ඉතාම වාසනාවන්තයයි. ඔබ ඉතාම වාසනාවන්තයි මේ සතුට ඔබ ඇති කරගන්න. ඔබට ඇතැම් විට 100%ක 100%ක 2%ක වගේ අඩුපාඩුකම් තියෙන පුළුවන්. නමුත් ඔබ 95%කට වඩා වාසී සහගත තත්ත්වයන් ඔබ ලබලා තියෙනවා. ඒක හොඳට සිහි කරන්න. ඒක දිනපතාම හිතන්න. නොඑක් පොඩි පොඩි අඩුපාඩුකම් ඇති ජීවිතේ. නමුත් ඔබට වෙනත් කෙනෙකුට ජය ගන්න අමාරු, ඉතාම දුෂ්කර කරුණු රැසක් ඔබ මේ වන විට ජීවිතය තුළ ඔබ ලබාගෙන තියෙන. ඔබ ලබාගෙන තියෙන්නේ. ඇතැමිට අපේ එක කර්ම ශක්තියක පොඩ්ඩක් එහෙම වුණා නම් ඇතැමිට අපේ ඇස් දෙක අන්ධ වෙන්න තිබුණා. ඇතැමිට කර්ම ශක්තිය පොඩ්ඩක් එහෙම වුණා නම් අපි බිහිර වෙන්න තිබුණා. කර්ම ශක්තිය පොඩ්ඩක් එහෙම වුණා නම් අපිට ලැබෙච්ච දරුවෙක් ඇතැමිට පොඩි කාලේ අහිමි වෙන්න තිබුණා. කර්මය පොඩ්ඩක් හරි එහෙම වුණා නම් ඇතැමිට අම්ම තාත්ත දෙන්න කුඩාම කාලේ අපිට නැති වෙන්න තිබුණා. කර්මය පොඩ්ඩක් හරි එහෙම වුණා නම් අපට අතක් පයක් නැති වෙන්න තිබුණා. එහෙම වෙච්ච අය මේ පිනුතුන් දැකලා තියෙනවනේ. සමාජයේ මේ පිනුතුන් හුඟක් මුණ ගැහෙනවා. ඒ සියලුම දේවල් පිනුතුනි ඉක්මවලා මැඩගෙන අද අපි මේ තත්වයට ආවා කියලා කියන්නේ හොඳට මතක තියාගන්න. අපිට පිනුතුනි මේක තමයි ඇදිච්ච ස්විප් එක. දැන් අපි ස්විප් ගන්නවා ඇතැම්මිට ඇදෙන කියලානේ. ඒ ඇදෙන පිනුතුනි ඇතැම්මිට ලක්ෂයකට ඇතැම්මිට ලක්ෂ 10කට එකිනෙකටත් ඇදෙන වෙන්න පුළුවන්. නමුත් පිනුතුනි සසර ගැන අපි තේරුම් ගත්තොත් සසර අනිත් ආත්ම භාවල ගත කරන සත්‍යයන්ගේ ස්වභාවය සහ සත්‍යයන්ගේ සංඛ්‍යාව අපි තේරුම් ගත්තොත් පින්නතුනි අපිට තමයි හොඳම ස්විප් එක ඇඳිලා තියෙන්නේ. මනුෂ්‍ය ලෝකෙත් පින්නතුනි මනුෂ්‍ය ලෝකෙත් මේ වගේ රටකට එන්න ලැබිලා මේ වගේ වටාපිටාවකට ඉන්න ලැබිලා මේ පහසුකම් ටිකත් එක්ක අපි ඉන්නවයි කියන්නේ අපිට තමයි පිනතුනේ හොඳම ලොටරිය ඇදලා තියෙන්නේ. හැබැයි පිනතුනේ ඒක වඩාත්ම දීනු වෙන්නේ ඒකේ වටිනාකම තව දැන් තියෙනට වඩා සිය දහස් ගුණයකින් වැඩි වෙනවා. හරියටම බුදුහාමුදුරුවෝ කිව්වේ මොකද්ද කියලා තේරුම් ගත්තොත් අපි එදාට තමයි අපි සැබෑ ලෙසම සැප විඳින ක්‍රමය අපි දැනගන්නේ. එනිසා පින්නතුනේ පළවෙනි පියවර තමයි අද අපි මේ භුක්ති විඳින්නේ අතීතයේ කරපු ඉතාම ඉහළ පිනක පුණ්‍ය ආනිසංසයක් කියන එක ඔබ තේරුම් ගන්න. නැතමිට ඔබට ඔබගේ නුවණින් මේක තේරුම් ගන්න බෑ. පින්නතුනේ බුදුහාමුදුරුවෝ සම්බුද්ධත්වයට පත් වෙනත් එක්කම බුදුහාමුදුරන්ට විශේෂ ඥානයක් ලැබුණා. ඒ ඥානයට අපි කියනවා චුතූපපාත ඥානය කියලා. මේ චුතූපපාත ඥානයෙන් කියන්නේ සත්‍යයන් එක භවයක ඉඳලා එක භවයකින් චුත වෙලා එක භවයකින් මිය ගිහිල්ලා වෙනත් භවයක ඉපදෙන අවස්ථාව ගැන. එකාත්ම භවයක ඉඳලා එකාත්ම භවයකින් චුත වෙලා ඊළඟ ආත්ම භවයට එන විදිය බුදුහාඳුරෝ පැහැදිලිවම දැක්කා. දැක්ක විතරක් නෙවෙයි තවත් ආත්ම භවයක ඉපදෙන්නට හේතු වන කර්මයන්හි ස්වභාවයත් බුදුහාඳුරෝ පැහැදිලිවම දැක්කා. දැක්කට පස්සේ පින්නතුනේ බුදුහාමුදුරන්ට ඊටාම සංවේගයක් හටගත්තා. ඇයි මේ සංවේගය හටගත්තේ? මේ සංවේගය හටගන්න හේතුව තමයි පින්නතුනේ මනුස්ස ලෝකේ ඉපදිලා ඉන්න මේ බොහෝ දෙනා මරණයට පත් වුණාට පස්සේ ඉපදෙන්නේ මීට වඩා පහළ ස්ථානවල, දුගතිගාමී ස්ථානවල. ඇයි ඒකට හේතුව? සිතේ අර අපි මුලින් කියපු විදියට ලෝභ ద్వේස දෙක වැඩිපුර හිටියයි. ඒ නිසා ඒ තැනැත්තා අපි හිතාගෙන ඉන්නවා මරණයෙන් පස්සේ ඒ තත්ත්වෙට ගියේ කියලා. පින්නතුනි මරණයෙන් පස්සේ රූපේ හැටියට එතන සම්බන්ධ වෙන්න පුළුවන්. නමුත් ඒ තත්ත්වෙට පත් උනේ පින්නතුනි එයා ජීවත් වෙන කාලෙදිමයි. මේක හොඳට මතක තියාගන්න. අපි බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ අපේ පින්කම් කරන්න ඕන, අපි අනිත්‍යයට උදව් කරන්න ඕන, අපි භාවනා කරන්න ඕන මරණයෙන් පස්සේ දිව්‍ය ලෝක යන්නේ කියලා බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ. පින්නතුනේ මරණයෙන් පස්සේ යන තැන ගැන තීරණය කරන්නේ තමන් මේ ඉන්න අවස්ථාව. මේ ඉන්න අවස්ථාවේදී තමන් දැඩි ලෝභයෙන් නම් ඉන්නේ, ඒ ලෝභයට අනුව මානසිකත්වයක තමයි තමන් ජීවත් වෙන්නේ. සම්පත් හුඟක් තිබුණට ඒ සම්පත් වල ආස්වාදය තමන්ට නැහැ. දැඩි ලෝභ මානසිකත්වයේ තමයි කොයි වෙලෙත් ඉන්නේ. එතකොට වින්නතුනි හිතන්න එපා මේ මරණයෙන් පස්සේ යා ගියා කියලා. මේ අවස්ථාවේදී මෙයා ඊට අදාළ මානසිකත්වය සකස් කරගෙන ඉන්නේ. ඒ වගේම ඉන්න කාලෙම දැඩි ලෝභයෙන් නම්, දැඩි ද්වේෂයෙන් නම්, අනිත්‍යයට අමනාපයෙන් නම් ඉන්නේ. අර ඒ වගේම අමනුෂ්‍යයන් ඉන්න මානසික ස්වභාවයෙන් තමයි ආ ඉන්නේ. මනුෂ්‍ය ශරීරයක් දරාගෙන හිටියට එයාගේ මානසිකත්වය මනුස්ස ස්වභාවයෙන් පල්ලෙහා ඉන්නේ. ඒ විතරක් නෙවෙයි යම් කෙනෙක් ඉන්න කාලේ හරිය සතුටෙන් අනිත්‍යයට උදව් උපකාර කරගෙන ඉන්නවා නම්, නිතර මෛත්‍රී සහගතව ඉන්නවා නම්, ඒ තැනැත්තා පින්නතුනි මනුෂ්‍ය ශරීරයක් දරාගෙන හිටියට එයා ඉන්නේ බ්‍රහ්මයක වගේ ඉන්නේ. එයා බ්‍රහ්ම ලෝකේ ඉන්නේ. බ්‍රහ්ම ලෝකේ ඉන්න මානසිකත්වයක තමයි එයා ඉන්නේ. මනුෂ්‍ය ලෝකේ සම්පත් ටිකක් වින්දට එයාගේ මානසිකත්වෙන් එයා බ්‍රහ්ම ලෝකේ ඉන්නේ. ඒ වගේම යම් කෙනෙක් දෙවියන් වගේ සතුටෙන් තමන් ලැබපු සම්පත් ටිකේ සතුට විඳින්මින් ඉන්නවා නම් එයා පින්නතුනි මේ ලෝකයේදී එයා දිව්‍ය සම්පත් විඳින්මින් ඉන්නේ. ඒ නිසා ඔබ යන තැන තීරණය කරන්නේ අනාගතේ නෙවෙයි. ඔබ යන තැන තීරණය කරන්නේ මේ මොහොත. මේ මොහොතේ ඔබ ගත කරන අවස්ථාව තමයි ඔබගේ අනාගතය කියන එක ඔබ දකින්න. ඒ නිසා අන්තිම මොහොතේ මරණාසන්න මොහොතේ කලබල වෙන්න එපා. බුදු පිළිම හොයන් යන පිරිත් කියන්න සාන්ති කර්ම වලට කලබල වෙන්න එපා. අන්තිම මොහොතේ. එහෙම කලබල වලට ලොකු ප්‍රයෝජනයක් නැහැ ඇත්තෙන්ම. දැන් ඉඳන්ම මේ සඳහා සූදානම් වෙන දැන් මේ සතුට විඳින්න. එහෙම පින්නතුනි මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකෙට ගියත් වැඩක් නැහැ. මේ අවස්ථාවේදී මේ සතුට තමන් භුක්ති විඳින්න. මේ සතුට භුක්ති විඳින නම් අපට මෙන්න මේ කර්මය ගැන තමන්ගේ හිත මනස හොඳට තියාගෙන හිටියොත් ඊට අදාළ හොඳ සම්පත් සැපතක් තමන්ට ලැබෙන බව තමන් දැනගන්න. තමන් විශ්වාස කරන්න තමන් ඒ අනුව ක්‍රියා කරන්න. ඒ වගේම තමන්ගේ මනස පිරිහුනොතින් දැඩි ලෝභයක් දේශයක් තමන්ට ආවොතින් මතක තියාගන්න දැඩි ලෝභයක් ඇති වෙච්ච අය පින්නතුනි මරණයෙන් පස්සේ බොහෝ විට ප්‍රේත ලෝකෙට යන්නේ. බොහෝ විට ප්‍රේත ලෝකෙට යන්නේ. හොඳට මතක තියාගන්න. ඒ නිසා ඇතැම් විට අපි යමකට දැඩි ආසාවක් කළොත්ින් අපි ඉන්න අවස්ථාවේදීත් ඇත්තෙන්ම ඒ මානසිකත්වය අපි ඉන්නේ. පින්නතුනි බොහෝ විට අපි හිතන් ඉන්නවා මරණයෙන් පස්සේ දුගතිගාමී වෙන්නේ මේ සොරකම් කරලා නැත්තම් ප්‍රාණඝාතය කරලා කාමයේ වරදව හැසිරিলা බොරු කියලා කියලා අපි හිතන් ඉන්නේ නේද? නමුත් පින්නතුනි හොඳට මතක තියාගන්න මරණයෙන් පස්සේ දුගතිගාමී වෙන බොහෝ දෙනෙක් දුගතිගාමී වෙන හේතුවක් තමයි මෙන්න මේ දැඩි ලෝභය කියන එක. අභිජ්ජාව කියන එක. ඒ නිසා කර්මය ගැන විශ්වාසය ලැබිච්ච පළවෙනි පියවරෙන්ම කළ යුතු දේ තමයි දැඩි ලෝභය අඩු කරගන්න. දැඩි ලෝභය අඩු කර ගැනීම සඳහා කළ යුතු ප්‍රධානම දේ තමයි දන් දෙන්න හුරු වෙන ටික ටික. දන් දෙන්න හුරු වෙන්න. මුලදී අපි දෙන්නේ අපට වැඩි ටික තමයි දෙන්නේ. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. කමක් නැහැ එහෙම හරි දෙන්න. මුලින්ම දෙන්නේ ඇත්තෙම දැන් පරණ ඇඳුම් වගේ දෙන්නේ නේද? ඔව් පාවිච්චි කළා බැරි ඒව තමයි කෑමත් පරණ කෑම වගේ තමයි මුලදී දෙන්නේ. එහෙම තමයි. කමන්නේ එහෙම හරි පටන් ගන්න. හැබැයි ටික ටික ගියාට පස්සේ පින්නොතන ඊට පස්සේ අලුත් ඇඳුම් දෙන්නේ. අලුත් කෑම දෙන්නේ උණු උණු කෑම දෙන්නේ ඊට පස්සේ. එහෙම දීලා දීලා පින්නොතන අන්තිමට එනකොට කොහොමද? ඇතැම් විට තමන් निराහාර විඳගෙන තමන්ගේ කුසට යන්න තියෙන ආහාර ටික අනිත් කෙනෙකුට දීලා ඒකෙන් සතුට විඳිනවා. මෙන්න මේ தત્ත්වය කරා අපි යන්නට ඕන. මෙන්න මේ தત્ත්වර ගියෝතින් තමයි අපේ මානසිකත්වයේ ඉහළම මට්ටමේ තියෙන්නේ. ඒ නිසා මෙවැනි දේවල් කරන්න කරන්න පින්නතුනි අපටයි ජීවිතයේ සතුට එන්නේ. අපි හිතාගෙන ඉන්නවා මේව කරාම අනිත් කෙනාට ඒ වාසි කියලා. අනිත් කෙනාටත් යම්කිසි වාසියක් තියෙනවා. නමුත් පින්නතුනි ඒකේ වැඩිපුර වාසිය මේ පින්කම් කරන කෙනාට. ඒ පින්කම් කරන අවස්ථාවේදී අපි අනිත් කෙනා කෙරෙහි දැඩි මෛත්‍රී සහගත ස්වභාවයෙන් ඉන්නේ. අනිත්යගේ දියුණුව අපි කැමති. අනිත්යගේ සාර්ථකත්වය අපි කැමති. පින්නොතුනේ මතක තියාගන්න අපට ලැබෙන්නේ අපි කැමති දේවල්. අපි කරන්න කැමති දේවල්. මේක හොඳට මතක තියාගන්න. අපි අනිත් අයට කරන්න කැමති දේ තමයි අපට ලැබෙන්නේ. අපි අනිත් අයට දෙන්නේ බාල බඩුවක් නම් අපි බාල බඩුවට කැමතියි කියලා කියන්නේ. අපට ලැබෙන්නේ බාල බඩු ලැබෙන්නේ. අපි අනිත් කෙනාට කරන්නේ හොඳම දෙයක් නම් ඒ කියන්නේ අපේ මානසිකත්වයේ ඒ මට්ටමේ තියෙන ඒ දේ අපට ලැබෙන්නේ. අපි තියාගත්තු දේ නෙවෙයි හම්බ වෙන්නේ අපට. දැන් සමහර හිතනවා තමන්ගේ ළඟ තියාගත්තු දේ තමන්ට හම්බෙන්නේ කියලා. නමුත් පින්නතුනේ කර්ම චක්‍රයට වඩා වෙනස්. අපි අත්හරින්න සෝදානන් දේ තමයි අපට ලැබෙන්නේ. ඇත්තෙන්ම අපි කැමති අපේ ළඟ තියෙන දේට නෙවෙයි. අපි මේක පින්නතුනි ගැඹුරු දෙයක්. අපි කැමති ඇත්තෙම අපි අත්හරින දෙයටයි කැමති. කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි අත්හරින්නේ අයින් කරන්නේ බාලබඩු කියලා. නමුත් පින්නතුනි බුදුදහමේ හැටියට මේක ගැඹුරු සංකල්පයක්. මේක ටික ටික තේරුම් ගන්න පුළුවන්. මේ ඇත්තන් දහම පිළිබඳ අවබෝධයෙන් ඉන්නවනම් අපි වෙනත් කෙනෙකුගේ අයහපත කැමති නම් වෙනත් කෙනෙක් දියුණුවෙන් අයින් වෙනව දකින්න කැමති නම් අනිත් අය ලෙඩ දුක් හැදිලිනව දකින්න කැමති නම් කර්මානුරූපව පින්නතුනි අපි මේ මානසිකත්වයේ ඉන්නේ. අපට ඊට අදාළ දේ තමයි ලැබෙන්නේ අපට. අනිත් කෙනෙක්ගේ දරුවෙක් අපේ ජීවිතය අසාර්ථක වෙනව දකින්න කැමති නම් ඒ කියන්නේ අපි කැමති වෙනවා අපේ දරුවටත් එහෙම වෙන්න කියලා. යටිහිතේ ඒකයි තියෙන්නේ. ඇතැම්මිට තමන්ගේ දරුවට සාර්ථකත්වයේ ප්‍රාර්ථනා කරමින් ඉන්නේ. නමුත් කර්මයේ පැත්ත පින්නොතින අනිත් පැත්තයි වෙන්නේ. මේකට හොඳ කතාවක් තියෙනවා. මේකට ලස්සන කතාවක් තියෙනවා. උම්මගේ ජාතකයේ කතාවක් තියෙනවා. ඒ කතාව තමයි එක්තරා අවස්ථාවක මේ මිනිස්සෙක් මේ ගඟකින් එතෙර වෙන්න යන්න වුණා. මට කතාව හරියටම මතක නැහැ. කතාවේ මූලික හරය කියන්නම්. ගඟකින් එතෙර වෙන්න යන අවස්ථාවේදී මෙයාට යන්න ඔරුවක් තිබුණේ නැහැ. යන්න ඔරුවක් තිබුණේ නැහැ. ඊට පස්සේ ඔරුවෙක් ඔරු පදින කෙනෙක් හිටියා. ඊට පස්සේ ඔහුට කියනවා දැන් මේ ගඟෙන් එතෙර වෙන්න කැමති කෙනාගේ ළඟ මේ බෑග් දෙකක් තියෙනවා, මලු දෙකක් තියෙනවා. එක මල්ලක තියෙන බත් මුලක්. අනිත් මල්ලේ තියෙන මසුරන් තියෙනවා, හරත්තරන් තියෙනවා. එතකොට දැන් මේ ඔරුව පදින කෙනා ඇහුවා ඔබව මේ ගඟෙන් එතර කරවති මට මොකද දෙන්නේ කියලා. ඊට පස්සේ මෙයා කියනවා මේ අර මලු දෙක අයිති කෙනා කියනවා මම කැමති දේ මම දෙන්නේ කියලා. මම වැඩිපුරම කැමති දේ මම ඔයාට දෙන්නේ කියලා. හා එහෙනම් යන් කියලා ගඟෙන් එතර වුණා. ගඟෙන් එතර වුණා. එතරුණාට පස්සේ මොකක්ද උනේ? ගඟෙන් එතුණාට පස්සේ අර ඔරුව පැදපු කෙනා බලාපොරොත්තු වුණේ අර මසුරම් පොදිය දෙයි කියලා. ඊට පස්සේ ඔහු ඉල්ලුව මසුරම් පොදිය, ඔබ කැමති දේ මසුරම් පොදිය මට ඒක දෙන්න කියලා. එයා කිව්වා නෑ නෑ මම දෙන්න කැමති බත් මුල ඔයාට. මම මසුරම් පොදිය දෙන්න කැමති නෑ. මම කැමති බත් මුලට. ඒ නිසා ඔයා බත් මුල ගන්න. දැන් මේ දෙන මේකට රණ්ඩු වුණා. රණ්ඩු වෙලා කොහොම හරි මේ ප්‍රශ්නය ගියා එක්තරා බුද්ධිමත් කාන්තාවක් හිටියට තලතා දේවිය කියලා. මෙන්න මේ දේවිය ළඟට මේ ප්‍රශ්නේ ගියා. ගියාට පස්සේ මෙන්න මේ බුද්ධිමත් කාන්තාව මේ ප්‍රශ්නේ විසඳුවා. කොහොමද විසඳුවේ? එයා කිව්වා බෑග් දෙකම මෙතන තියන්න. මේසය අකුඩ තියන්න කිව්වා. තෙව්වට පස්සේ අර මලු දෙක අයිති කෙනාගෙන් ඇහුවා. ඔබ මොකද්ද මෙයාට පොරොන්දුනේ කලින් කියලා. එයා කිව්වා මම මේ ඔරුවෙන් ගඟෙන් එතර කරෝති මම මෙයාට පොරොන්දුනා මම කැමති දේ දෙන්න කියලා. මම කැමති දේ දෙන්න කියලා මම පොරොන්දුනා. හා එහෙමද කියලා අහලා හා එහෙනම් ඉන්න බෑග් දෙක මේ සුර තිබ්බා. ඊට පස්සේ කිව්වා හා එහෙනම් ඔබ දැන් කැමති දේ ගන්න කියලා. අර මලු දෙකයි අයිතිකාරයට කියනවා හා එහෙනම් දැන් ඔබ කැමති දේ දෙනවා කියලා නේ කිව්වා. හොඳයි ඔබ දැන් මේ මලු දෙකෙන් කැමති දේ ගන්න. එයා අර මසුරම් පොදිය ගත්තේ. හා එහෙනම් ඔබ කැමති දේ දෙනවා කියලා නේ කිව්වේ. එහෙනම් ඒකයි ඉතින් ඔරුව පැදපු කෙනාට කියලා එයාට තමයි අයිතිකාරය කියලා කිව්වේ. පස්සේ දරුවන්ටත් කියලා දෙන්න විස්තරේ. මේ පින්නතුනි මෙන්න මේක තමයි යථා ස්වභාවය. එනිසා මේ වගේ හුඟක් දේවල් පින්නතුනි උම්මාගේ ජාතකයේ තියෙනවා. උම්මාගේ ජාතකයට ඇතුළත් වෙනවා මේ වගේ කතා. ධර්මයේ තුල පින්නතුනි මේ වගේම පේන දේ තමයි අපේ කැමති දේ තමයි ඇත්තෙන්ම අපට ලැබෙන්නේ. කැමති දේ කියන්නේ මේ උඩින් කැමති දේ නෙවෙයි ඇත්තෙන්ම. හිතේ යටින් කැමති දෙයක් තියෙනවා. උඩින් කැමති අපි හැමදේම කැමති ලොකු ගේක ඉන්න හොඳට ඉන්න නේද? ඒක තමයි දරුවන්ගේ යහපත ඔක්කොම කැමති. ඒක තමයි උඩ හිත. නමුත් යටි හිතේ සමහරට ඒක නෙවෙයි කැමති අපිනේ. අර උඩ කැමති ටිකත් එක්ක යටි හිතේ අනිත්‍යයට ඊර්ෂ්‍යා කරන්න කැමති නම් අනිත්‍යයේ දිනුට බාධා කරන්න කැමති නම් අපට ලැබෙන්නේ ඒ ටික අන්තිමට. ඒ වගේම උඩු හිතින් ඇතැම් විට ටිකක් ලස්සනට නැති වෙන්නත් පුළුවන්. ටිකක් අමනාපල වගේ නැති පුළුවන් ඉන්න. නමුත් යා හිතින් ලස් නිතරම අනිත්‍යගේ යහපත කැමති නම් අනිත්‍යගේ දිනුවට ආශිර්වාද කරනවා නම් අනිත්‍යගේ දිනට උදව් කරනවා නම් අනිත්‍යට සෙත් පතනවා නම් එයාට ලැබෙන්නේ ටික. ඒ නිසා පින්තුනේ මෙන්න මේ කර්මයේ මේ වගේ වැදගත් කරුණු රැසක් තියෙනවා. ඒක දැනගන්න පින්තුනේ අපි කරන ප්‍රධානම දේ තමයි අපේ හිත හැකිතාක් පිරිසිදු වෙන විදියට අපි නිතරම වැඩ කටයුතු කරනවා. අපි පින්තුනේ හරියට අපට අපේ ජීවිතයට අපේ සැලකුවා කියලා කියන්නේ අපේ රූපයට සැලකුවට අපි සැලකුවා වෙන්නේ නැහැ. අපේ රූපයට හුඟක් සැලකුවට අපි සැලකුවා වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? අපට අපේ රූපය ගැන හිතන්නවත් වෙලාවක් නැහැ බොහෝ වෙලාවට. අපි වැඩපළ කරනකොට අපේ රූපය අපේ කණ්ණාඩි ළඟට ගියොත් තමයි රූපය ගැන හිතන්නේ අපි. නැත්තම් හැම වෙලාවෙම තමන්ගේ රූපය මෙහෙමයි කිය කී තමන් හිතන්නේ නැහැ. එහෙම හිතනවද කවුරු හරි? එහෙම හිතන්නේ නැහැ. දැන් හුඟා ලස්සන කලන ටික කලක් එහෙම හිතන්න පුළුවන් බොහොම ටික කලකට. නමුත් වැඩිපුර වෙලාවට පින්නොදින අපට මේ ශරීරයක් තියනවද කියලාත් අපට හිතෙන්නේ නැහැ. අපි වැඩිපුර ක්‍රියාත්මක වෙන්නේ අපේ මානසික ස්වභාවයත් එක්ක. අපි වාහනයක යනකොට පින්නතුනි ඇතැමිට වාහනේ යනවද කියලාත් අපට හිතෙන්නේ නැහැ. අපි සිටිවිලිත් එක්ක යන්නේ. ඒ නිසා අපි හරියට අපේ ජීවිතයට සාධාරණ ඉෂ්ට කරා කියලා කියන්නේ හරියට අපේ ජීවිතයට අපි සැලකුවා කියලා කියන්නේ අපි ගත කරන දෛනික ජීවිතයේ දිනපතා ජීවිතයේහි වැඩිපුර වේලාවක් හිතේ කුසල සිතිවිලි ඇති වෙන විදියට අපි ඉන්නට දක්ෂ වුණා නම් අන්න ඒ තා ප්‍රමාණයට පින්නතුනි අපි අපට සලකලා තියෙනවා. නැත්තම් අපි අපට සැලකුවා වෙන්නේ නැහැ. රූපය හුඟක් ලස්සන කළාට අපි අපේ ජීවිතයට සැලකුවා වෙන්නේ නැහැ. අපි අපට හරියට සැලකුවා වෙන්නේ. අපේ හිතට අපි සැලකුවොතින්. පින්නතුනි සමහර අය හැසිරෙන ආකාරය දිහා බැලුවාම අපට හිතෙනවා ඒ නැත්තම් කාටවත් සලකන්නේ නැහැ කියලා. සමහර අය දැඩි ලෝභකමෙන් ඉන්නවා, දැඩි අමනාපෙන් ඉන්නවා. ඒ අමනාපෙන් ඒ දැඩි ලෝභෙන් ඉන්නකොට ඒ පුද්ගලයාට ලොකුම හානියක් වෙනවා. ඒ දැඩි ලෝභෙන් ඒ දැඩි ආසාවෙන් ඉන්නකොට තමන්ගේ දරුවන්ට යහපතක් වෙන්නේ නැහැ. ඥාතියන්ට යහපතක් වෙන්නේත් නැහැ. ඒ වගේම තමන්ගේ මියගිය මව්දෙමව්පියන්ට යහපතක් වෙන්නේත් නැහැ. සමහර මියගිය මව්දෙමව්පියන් පින්නතුනි අපි ඉන්න දිහා බලාගෙන ඉන්නවා. අපි කරන දේවල් ගැන බලාගෙන ඉන්නවා. ඒ නිසා හිතන්නේප ඔබට මේ සැඟවිලා හොරහට දෙයක් කරන්න පුළුවන් ඒ කියලා මේ ලෝකේ ඒව දකින හුඟා දෙනා මේ විශ්වේ ඉන්නවා. එහෙම සත්‍යය මේ ලෝකේ ඉන්නවා. ඒ නිසා දෙමව්පියන්ට සලකන්න කැමති නම් හොඳට තමන්ගේ හිත තියාගන්න. ඒ වගේම පින් කැමති දෙවියන්ට මියගිය ඥාතීන්ට ආශිර්වාද කරන්න කැමති නම් තමන්ගේ හිත නිතරම ලස්සනට තියාගෙන ඉන්න. ඔබ දක්ෂයි කියලා කියන්නේ මෙන්න මේ සතිමත් භාවයත් එක්ක මයින්ඩ්ෆුල්නස් එකත් එක්ක නිතරම තමන්ගේ හිත කුසලයට යොමු වෙන විදියකට කාලය ගත කරන්න. ඒකේ ආනිසංසය පින්නතුනි වයසට ගියාමවත් මරණයෙන් පස්සේවත් නෙවෙයි. මේ ගත කරන මොහොතේම තමන්ට මේකේ ආනිසංස ටික ලැබෙනවා. අපේ හිත පින්නතුනි හිතේ කුසල කර්ම ශක්තිය වැඩි වෙන්න අපේ පින්නතුනි අපි හැම දිනෙකම ශරීරය වටා ඕරා එකක් තියෙනවා. රශ්මියක් තියෙනවා. මේ රශ්මිය ශක්තිමත් වෙනවා. මෙන්න මේ ශක්තිමත් වීමත් එක්ක පින්නතුනි අතීත කර්ම ශක්තිය හැටියට අපට එන්න තියෙන යම් කර්ම ශක්තියන් තියෙනවා නා කුසල කර්ම ශක්තියන් මේව හුඟා දුර්වල වෙනවා. ඒ කර්ම ශක්තිය අපට එන්නේ නැහැ. ඒ වගේම අතීතයේ කරපු හොඳ කුසල කර්ම ශක්තියන් තියෙනවා නම් ඒ කර්ම ශක්තියන් ප්‍රබල වෙනවා, ශක්තිමත් වෙනවා. ඒ විතරක් නෙවෙයි අනාගතයේ එන තියෙන අනතුරු තමන්ට හුඟක් අනතුරු වලින් බේරිලා තමන්ගේ ජීවිතය සාර්ථක කරනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි හොඳටම මතක තියාගන්න තමන්ගේ හිත ලස්සනට වෙලා තමන්ගේ ළඟ කුසල් වැඩි වෙන්න ජීවිතයේ තමන්ට ලැබෙන ප්‍රධානම වාසිය තමයි තමන්ට හොඳ මිතුරන් ලැබෙනවා. හොඳ කල්යාණ මිත්‍රයන් ලැබෙනවා. ධර්මය දන්න හොඳ මගක ඉන්න ජීවිතය සාර්ථක කරගන්න අවංක උත්සාහයක් තියෙන ඉතාම හොඳ කල්යාණ මිත්‍රයන් තමන්ට ජීවිතේ ලැබෙනවා තමන්ගේ හිත ලස්සන වීමත් එක්ක. හිතේ දැඩි ලෝභය සහ ද්වේෂය එන්න එන්න තමන් තියෙන මිතුරන් ටිකෙන් ටික තමන්ගෙන් ඈත් වෙනවා. දැන් ලංකාවේ වගේ රටක නම් බනින්න පුළුවන්, ගහන්න පුළුවන්. මෙහෙම කරන්නේ නැහැ. මෙහි අය බුද්ධිමත් ඊට වඩා හිමින් සැරියාගෙන් මාරු වෙනවා. එයා ඉන පලාදේවත් ඉන එයා දකින්නවත් සමහර අය කැමති නැහැ. ඒක තමයි අලුත්ම ප්‍රවණතාවය. මිනිස්සු දැන් හදන්න යන්නේ අවවාද දෙන්න යන්නේ අලුත්ම ක්‍රමයට. ඉස්සර තමයි බැනලා ගහලා හුම කරන්න එපා කිය කිය කියන්නේ. දැන් එහෙම කියන්නේ නැහැ කට්ටිය. දැන් ඉස්සර වගේ මිනිස්සු මෛත්‍රී සංගතත් නැහැ ඇත්ත මේකයි. ඔව් ඉස්සර බැනලා හරි කොහොම හරි හදාගන්න බලන්නේ. දැන් වැරදි කරන්න ඇට එහෙම හදන්නේ නැහැ. කරන්න කියලා පිට දීලා ඉන්න පැත්තකට වෙලා ඉන්නවා. මොකද දන්න වැඩි කල්ලි අනීසලයාට ලොකු අනතුරට පත් වෙනවා කියන එක දන්න මිනිස්සු. මිනිස්සු බුද්ධිමත්. ඒ නිසා පින්නතුනි අපට හොඳ කල්යාණ මිත්‍රයන් හුඟක් අහිමි වෙනවා. අපේ හිතේ දැඩි ලෝභය නම් තියෙන්නේ. අපි නිතරම අනිත් අයගේ දේවල්, බාහිර දේවල් ලංකර ගන්න නම් උත්සාහ කරන්නේ. ඒකෙන් පින්නතුනි අපට ඉන්න හොඳ කල්යාණ මිත්‍රයන් බුද්ධිමත් අය, සත්පුරුෂයන් අපට අහිමි වෙනවා. ඒ සත්පුරුෂයන්, ඒ කල්යාණ මිත්‍රයන් අහිමි වුණා කියලා කියන්නේ පින්නතුනි හොඳින් මතක තියාගන්න. පුද්ගලයෙක් විතරක් අහිමි වුණා නෙවෙයි. පුද්ගලයෙක් විතරක් අහිමි වුණා නෙවෙයි. ඒ පුද්ගලයෙන් ගන්න තියෙන ආදර්ශ, අනුශාසනා, මඟ පෙන්වීම් සියල්ලක්ම අපට අහිමි වෙනවා. සියල්ලක්ම අපට අහිමි වෙනවා. මේක තමයි පින්නතුනි ජීවිතය අපට ලැබෙන මහත්ම වූ අභාග්‍යය. මේ අභාග්‍යයට පත් වෙන්න එපා. හැකිතාක් තමන් ගුණවත්කම් ඇති කරගන්න. හැකිතාක් නිතරම හිත ලස්සනට තියාගන්න. හැකිතාක් නිතරම අනිත්‍යයට උදව් කරන බලාගෙන ඉන්න. හැකිතාක් අත්හරින්න බලාගෙන ඉන්න. පරිත්‍යාගශීලී වෙන්න බලාගෙන ඉන්න. එහෙම ඉන්න ඉන්න පින්නතුනි තමන්ට හොඳ අය මුණ ගැහෙන්නේ. අත්හැරපු ප්‍රමාණයට පින්නතුනි දුක අඩු වෙනවා. දැන් ඔයකට හොඳ කතාවක් තියෙනවා. ඉස්සර කාලේ මිනිස්සු ওই කැලේ ඉන්න වඳුරෝ රිලව් වගේ සත්තු අල්ලන්න උපක්‍රමයක් යොදලා තියෙනවා. මොකද්ද උපක්‍රමය? ওই කුරුම්බ ගෙඩි තියෙනවනේ, බෑවර ගෙඩි කියලා අපි කියන්නේ. ලා ගෙඩි, බෑවර කුරුම්බ ගෙඩි. කුරුම්බ ගෙඩිය ඇස්ස කපලා ඒකේ මැද පොඩි හිලක් හාරනවා. හිලක් හාරලා වතුර ටික අයින් කරනවා. වතුර ටික අයින් කරලා පොඩි සිදුරකින් මැදට කෑම ටික දානවා. අර කුරුම්බ ගෙඩි මැදට කෑම ටිකක් දාන හොඳ රසවත් සුවඳ තියෙන කෑම ටිකක් දානවා. දාලා ඕවා කැලේ තැන් තැන්වල තියෙනවා. තිබ්බහම මේක දකින්න කැලේ ඉන්න වඳුර රිලව් වගේ සත්තු. දැකලා මොකද කරන්නේ? අර කෑම ටික ගන්න අත දානවා. බොහොම අමාරුවෙන් දාන්නේ අත. අත දාලා අත ගුලි කරාට පස්සේ අත අදින්න බෑ. අත හිර වෙනවා. අත හිර වුණාට පස්සේ අර හැංගිලා බලන් ඉන්න අර උපක්‍රම යොදපු අය සමහරට වැද්ද වගේ අය කරන්නේ දුවල ඇවිල්ලා අර සතා අල්ල ගන්නවා. මොකද අර සතා කැමති නෑ මේක අතාරින්න. හොඳ රස ආහාරයක් ඒක අත්හරිනකම් අත ගන්න බෑ කියද. ඒක අතහැරියොතින් තමයි අත ගන්න පුළුවන් ඉන්නේ. ආර කෑම ටික නිසා ඒ සතා ජීවිතක්ෂයට පත් වෙනවා. පින්නතුනි අපටත් අන්නේ වගේ. අපි පොඩි දෙයක් අල්ලගත්තොත්, පොඩි දෙයකට අපි ආසා කරොතින් අපට ඊට වඩා හුඟා දේවල් ඇතැම්මිට ජීවිතයත් අපට අහිමි වෙනවා. ඒ විතරක් නෙවෙයි ඇතැම්මිට ප්‍රධානම දෙයක් තමයි පින්නතුනි අපි සමාජගත ජීවිතයේදී අපට වැදගත්ම දේ තමයි කීර්තිය කියන එක. අපි නඹුව කියලා කියන්නේ මේ කීර්තිමත් භාවයේ පින්නතුනි ඇතිවන ප්‍රධානම දෙයක් තමයි අත්හැරීම කියන එක, ලෝභකම අඩුවීම කියන එක. ඒ වගේම අමනාපකම් අඩුවීම කියන එක. අමනාපේ වැඩි නම්, ලෝභකම වැඩි නම් අපි ඇසුරු කරන සමාජයේ මිනිස්සු අපි ගැන දන්නවා. ඇතැම් විට අපටත් වඩා අනිත්‍යය දන්නවා අපි ගැන. අපිටත් වඩා අනිත්‍යය අපි ගැන දන්නවා. එතකොට ඒ අයගේ පිනතුනි ප්‍රසාදයෙන් නැති වෙනවා. ඒ ප්‍රසාදයෙන් නැතිවීම පිනතුනි, ඒ විශ්වසනීයත්වයෙන් නැතිවීම හිතන්නේපා සරල දෙයක් කියලා. හිතන්නේපා පොඩි දෙයක් කියලා. ඒ විශ්වසනීයත්වය, ඒ ගෞරවය, ඒ නම්බුව කියන එක පිනතුනි අපට ධනියටත් වඩා වටිනවා. මිනිස් වැටැම්මිට දන් දෙන්නෙත් මේ නම්බුව ලබන්න. ඇතැම්මිට සමහර මිනිස්සු සිල් ගන්නේ, භාවනා කරන්නේ, සමහරට දන් දෙන්නෙත් මේ නම්බුව බලාපොරොත්තු වෙන. ඒක නරකම දෙයක් නෙවෙයි, මුල් කාලේ හොඳයි. හැබැයි තමන් ඉහළට යනකොට තමන් ඒ වගේ සරල තැනක නෑ, තමන් ඉහළ මට්ටමට එනවා. හැබැයි පින්නතුනි සමාජගත ජීවිතයේදී මේ කීර්තිය කියන එක, ගෞරවණීයත්වය කියන එක විශ්වසනීයත්වය කියන එක අපට ඕනෝන් අතරේ සතුටෙන් සහ මිතුරන් වැඩිපුර තියාගෙන ජීවත් වීමේදී ඉතාම වැදගත් කාරණයක්. ඒ වැදගත් කාරණයේදී මෙන්න මේ කර්මය ගැන අපි යම් කිසි ප්‍රමාණයකට දැනගන්නට ඕන. දැනගත්තු ප්‍රමාණයට පින්නතුනි අපි දුක් විඳින කැමති නැහැ. මේ කර්මය ගැන හරියට කෙනෙක් දැනගත්තොත් යා තවදුරටත් දුක් විඳින කැමති නැහැ. ඇයි යා දන්නවා මේ දේවල්ට අපි දැඩි ආසා කරවතින් අපේ හිත අපිරිසිදු වුණොතින් ලෝභයෙන් ද්වේෂයෙන් අපේ කයින් වචනෙන් සිතින් කෙරෙන්නේ වැරදි දේවල්. අඩුපාඩු වැඩි. අතපසුවීම් වැඩි. වැරදි දේවල් වැඩි අපේ ජීවිතවල. ඒ නිසා කර්මේන පළවෙනි පියවර තමයි මේ පියවර දැනගත්තු මොහොතේ පටන්ම කිසිම සත්‍යයක් පින්නතුනේ කැමති නැහැ ලෝකේ ඉන්න දුක් විඳින්න. විශේෂයෙන් මිනිස්යන් කැමති නැහැ. මිනිස්යන්ට බුද්ධිය ලැබුණොත් මේ කර්මය ගැන පින්නතුනේ ඔහු පළමුවෙන්ම කරන දේ තමයි අභිජ්ජා සහ දෝමනස්ස කියන දැඩි ලෝභයත් දැඩි ද්වේෂයත් කියන කාරණා දෙක තමන් අඩු කරගන්නවා. අඩු කරගත්තු ප්‍රමාණයට පින්නතුනි තමන්ට මේ ජීවිතයේ සැපත ලැබෙනවා. මේක තමයි අපි කර්මෙන් ඉගෙන ගන්න පළවෙනි පාඩම. කර්මෙන් ඉගෙන ගන්න පළවෙනි පාඩම මේක. හැබැයි මේක අවසානේ නෙවෙයි. මේක මීට වඩා ඉහළට යනවා. මේක ගැඹුරට යනවා. මේ පින්නතුන් අහන ප්‍රශ්නත් එක්ක මේ පින්නතුන් තවදුරටත් ඉන්න කොච්චර ඉන්න සූදානන්ද කියන එකත් මත අපි ඉදිරියට අනිත් කරුණු සාකච්ඡා කරනවා. ඒක මේ පින්නතුන් එක කතා කරලා එක බලන්න ඕන. දැනට මම හිතන්නේ මූලික පියවර හැටියට ප්‍රමාණවත් අපේ චන්දනන්ද හඳුරෝ අයිතුරු කරුණු ටික සඳහන් කරයි කියලා අපි හිතනවා. එකක් තමයි චේතනා කර්ම, අනිත් එක චේතසික කර්ම. චේතනා කර්ම කියලා කියන්නේ සිතවිල්ලම කර්මයක් වෙනවා. දැන් ද්වේෂය ඇති කරගන්නවා. ඇතැම් විට ඒක කයින් කරන්නේ ද්වේෂයේ නැමැති සිතවිල්ල නිසාම දුකට ගාමි වෙන්න පුළුවන්. ඒ කියන්නේ එකක් තමයි අවිජ්ජාව, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටිය කියන එක. ඒවා කයින් කරන්න ඕනේ නැහැ, වචනේ කියන්න ඕනත් නැහැ. දැඩි ලෝභයයි, ද්වේෂයයි, මිත්‍යා දෘෂ්ටියයි. Desire, hatred and delusion. Those are the things we do only with mind. ඒ සිතින් විතරක් කළ දුකට ගාමි වෙන්න පුළුවන්. ඒ වගේ මේක හොඳ පැත්තක් තියෙනවා. මෛත්‍රිය වඩලා අපි මොකුත් කයින් කරන්නේ නැහැ. මෛත්‍රිය වඩලා හිතින් විතරක් වඩලා බ්‍රහ්ම ලෝකයට යන්න පුළුවන්. කයින් මොකුත් කරන්නේ නැහැ. ඒ වගේම දන් දීලා හිතින් ඇතැම් විට මේ අපේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව සලසන කට්ටියට භෞතික වශයෙන් මොකුත් කළේ නැහැ අපි. අපි කරන්නේ අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඒ පරිසරය සකස් කිරීම නිසා අපේ සුගති ගාමි වෙන්න පුළුවන්. ඒ වගේම හොඳ දෘෂ්ටියක් ඇති කරගෙන තමන්ගේ විෂන් එක හොඳ කරගෙන ඒ තුලින් සුභදි ගමනක් පුළුවන්. එතකොට චේතනා කර්ම කියන්නේ චේතනාවම කර්මයක් වෙනවා. චේතසික කර්ම කියන්නේ සිතින් සිතලා එයින් විතරක් නවත්තලා නැහැ. ඊට පස්සේ කයින් හෝ වචනෙන් කරනවා. ඇතැම් විට හිතින් බොරුවක් කියන ඕන කියලා හිතලා බොරුව කියනවා. කිව්වට පස්සේ බොරුව අනිත් කෙනේ බොරුවේ මුලා වුණොතින් ඒ අකුසලේ වෙනවා. එතකොට කේලමක් කියන්න හිතනවා. හිතලා ඊට පස්සේ කේලම කියලා දෙන්නේ බිඳුවනවා. එතකොට හිතෙන් හිතපු මට්ටමට යම්කිසි අකුසලයක් වෙනවා. නැත්නම් නෑ. නමුත් ඒක සම්පූර්ණ වෙන්නේ ක්‍රියාවකලිය වුණාට පස්සේ. කයිනොත් එහෙමයි. සත්වෙක් මරන්න කියලා හිතනවා. හිතුවට විතරක් ප්‍රාණඝාතී අකුසල වෙන්නේ නෑ. හැබැයි එහෙම හිතෙන් හිත හිතමින් ඉන්න අවස්ථාවක මිය ගියොතින් සමහරට ඒ මට්ටමට ඇතමිට දුක දිගම වෙනත් පුළුවන් යා. ඒ වගේම ඒ විතරක් නෙවෙයි සමහර කෙනෙක් හිතින් දානයක් දෙන්න හිතාගෙන ඉන්නවා. දැන් දානේ දුන්නොත් තමයි අනිසංශය ඔක්කොම වෙන්නේ. නමුත් දානේ දෙන්න කියලා හිතාගෙන ඉඳලා ලොකු දානයක් සංවිධානය කරගෙන දැන් හෙට දානේ දෙන්න කියලා හිතාගෙන ඉන්නවා. අද රැමී යනවා මෙයා. මරණයටපත් වෙනවා. මෙයා හර සිතුවිල්ලත් එක්කමයි ඉන්නේ. මෙයා තමයි ඒ තුලිම සුගතිගාමී වෙන්න පුළුවන්. එතකොට හිතින් හිතන එක හිතෙනුත් කරනවා. හිතේම කර්මය බවටපත් වෙනවා. ඒක වචනෙන් කියලා එතනින් ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. ඒ වගේම කයින් කරන්නත් පුළුවන්. හැබැයි මේ සියල්ලටම වඩා ප්‍රබල කර්මයේ හැටියට බුදුදහමෙන් සැලකන්නේ චේතනා කර්ම. සිතින්ම සිතලා සිතවිල්ලම කර්මය වෙන දේවල්. ඒක තමයි ප්‍රබල. අපිට හිතෙන එච්චර ප්‍රබල නැහැ කියලා. කෙනෙක් එක උදැරි වෛරෙන් හිටියොත් ඇතැමිට ඒකෙන්ම දුගති ගාමි වෙන්න පුළුවන්. මුකුත් කරන්නේ නැහැ ඇතැමිට බනින්නෙත් නැහැ. හොඳට නිස්සබ්ද ඉන්නවා. හිතින් වෛර කර කර ඉන්නවා. චේතනා කර්ම බලවත්. චේතනා කර්ම බලවත්. ඒ අවස්ථාවම වෙනස් වෙනවා. අවස්ථානුව වෙනස් වෙන කර්මය අනුව වෙනස් වෙන දැන් මිත්‍යා දෘෂ්ටිය කියන එක තමයි කර්ම වලින් දැඩිම කර්ම හැටියට සැලකන්නේ. පංචානන්තර කර්ම හැරුණකොට අනතර කර්ම පහ හැරුණකොට ඊට පස්සේ ප්‍රධානම කර්ම හැටියට සැලකන මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය කියන කෙනා කයින්වත් වචනින්වත් මුකුත් කරන්නේ නැහැ. ඒ දැඩි රයිට් view රයිට් රෝන් view එකම කර්මයක් බවට පත් වෙනවා. හානියක් වෙන්නේ නැහැ. එයා කාටවත් හානියක් කරන්නේ නැහැ. නමුත් තමන්ගේ මිත්‍යා දෘෂ්ටිය විසින්ම ඒ දැනට ආරයන් යනවා. ඒක මරණයෙන් පස්සේ වෙන දෙයක් විතරක් නෙමෙයි. මෙලොවදී මෙයාට ලොකු අසහනයක් මානසික වේගයි. ඒක එක කාරණයක්. අනිත් එක දැන් ඔබතුමිය හෝ දැන් හැම දෙයක්ම කර්මෙන් වෙන කතාවේදී ඇත්තම දැන් පංච නියම ධර්මයක් තියෙනවා. බුදුදහමේ පංච නියම ධර්මයක් කියනවා. ඒක තමයි මේක තේරුම් ගන්න තියෙන ප්‍රධානම කාරණේ ඇත්තෙම හැම දෙයක්ම කර්මෙන් වෙන්නේ නැහැ කියලා බුදුදහමෙන් කියන්නේ. එකක් විතරයි කර්මෙන් වෙන්නේ. එකක් තමයි බීජ නියාමය කියන එක. බීජ නියාමය කියන්නේ දැන් අපි යම් කිසි විදියක අඹ ඇටයක් හිටියොත් හැදෙන අඹ ගහක්. අඹ ඇටයක් ඉඳලා කොස් ගහක් හැදෙන්නේ නැහැ. ඒක බීජ නියාමය. ඒක කර්මෙන් නෙවෙයි වෙන්නේ. ඒක අයිති වෙන්නේ බීජ නියාමයේ සිද්ධාන්තයට. ඒ වගේම ඍතු නියාමය කියලා එකක් තියෙනවා. ඒ ඍතු අනුව වෙනස් වෙනවා. දේශ ගුණය වැස්ස ආදී වෙනස් වෙනවා. ඒක වෙන්නේ කර්මයට බලපන්නේ නැහැ. ඒක ඍතු නියාමයට අයිති. ඒ වගේම චිත්ත නියාමය කියලා එකක් තියෙනවා. චිත්ත නියාමයේ කියන්නේ සිතේ ස්වභාවයක් තියෙනවා සිතුවිලි පහළවීමේ ක්‍රමය. ඒක යම්කිසි අනුපිළිවෙලට වෙන්නේ. ඒ සිද්ධිය තුලින් කර්ම සිද්ධ කරගන්න පුළුවන් වෙන පැත්තකට ගන්න පුළුවන්. නමුත් සිතේ සිතන අනුව සිතුවිලි පහළවීම කියන එක ඒක වෙනම සිද්ධාන්තයක්. දැන් උදාහරණයක් හැටියට හිතට දැන් අපි හිතන් ඉන්නේ මේ ඇහැ මොනේ කියලා නේ රූප බලන්න වර්ණ බලන්න. නමුත් ඇහැ ඕනම නැහැ. සමහර අවස්ථ දැන් අපි නිදිය ගන්න වෙලාවකදී ඇතැම් විට අපට හීනයක් පේනවා. හීන පේන අවස්ථාවේදී ඇතැම් විට අපේ හොඳම ඥාතියෙක් අපට හීනෙන් පේනවා. අපි ඒ වෙලාවේ ඇසින්ද දැක්කේ? මනසින් දැක්කේ. මනසට හැකියාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි, එයා හීනෙන් මොකක් හරි කිව්වනම් ඒකත් අපට මතක හීනෙ මේ නිින්ද නැගිටාම. ඒ විතරක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි පුදුමේ. එයා ඇතැම් විට දැඩි වර්ණවත් පාට කැඳුමක් ඇඳන් ආවනම් රතු පාට හරි නිල් පාට හරි වර්ණයක් මතකයි අපට. සුදෙන් ඇඳන් ආවනම් සුදු එකක් මතකයි. එතකොට දැක්කේ ඇසෙන්ද? ඇසෙන්නේ මනසට ඒව දකින්න පුළුවන් හැකියාව තියෙනවා. මනස ගැන මා සුවිශේෂ දෙයක්. ඒ නිසා මනසින් මේ වැත්තේම අපි ග්‍රහණය කරගන්නවා. ග්‍රහණය කරගන්න එක පින්නතුණි හීනදි විතරක් නෙවෙයි අපි. අපි මරණයෙන් පස්සේදීත් මේකයි වෙන්නේ අපට. දැන් ඉන්න මානසිකත්වයට අනුරූපව අපි යම් යම් දෙයක් මනසින් ග්‍රහණය කරගෙන තියෙනවා නම් උදාහරණයක් හැටියට හිත දැඩි ලෝභයෙන් තමන් ඉන්න ගෙදරට තමන් ඉන්න කාමරයට දැඩි ලෝභයෙන් හිටියනම් දැඩි ලෝභයෙන් මේක සාමාන්‍ය ලෝභේ නෙවෙයි සාමාන්‍ය ලෝභය අපි කාටවත් තියෙන එක නෙවෙයි මේ කියන්නේ දැඩිම ලෝභයෙන් ඉන්න සමහර අය ඉන්නවා ඇතැම් විට එවැනි අවස්ථාවක මිය ගියා නම් ඒක තමන් ඒ විදියටම අරගෙන ඒ තැනම ඉපදෙනවා ඒ විතරක් නෙවෙයි තවත් දෙයක් තියෙනවා මේකෙන් ගියාට පස්සේ අපි අපේ ශරීරයේ දැඩිව ග්‍රහණය කරගෙන හිටියොතින් සමහර ආත්ම භව තියෙනවා අපේ කුසලය ප්‍රබල නොවුනොතින් ශක්තිමත් කුසලයක් නොවුනොතින් අපි මිය ගියාට පස්සේ මේ ශරීරයම මනසින් අපි ගන්නවා ඊට සමාන ශරීරයක් මනසින් නිර්මාණය කරගන්නවා දැන් ඔය සමහර අය මිය ගියාට පස්සේ 3 මාසෙන් 7 දවසෙන් එහෙම දාන දෙනකොට පින්තූර ගත්තාම කැමරාවෙන් පින්තූර ගත්තාම මේ මිය ගිය කෙනා ඇතැම් විට පින්තූරේ ඉන්නවා කැමරාවේ ලෙන්ස් එකට අහුවෙනවා මෙයා අපේ හැස් එච්චර සියුම් නෑ ඒක බලන්නේ නමුත් කැමරාවට අහුවෙනවා ඒ මිය ගිය කෙනා සමහර විට දුගතිගාමී තැනක නම් ඉන්නේ හැම විටම නෙවෙයි කුසලයේ බලවත් වෙලා හොඳ තැනක ඉපදෙච්ච කට්ටිය කවදාවත් එහෙම පේන්නේ නෑ සමහර අපාගතවත් වෙන පත්වෙච්ච කෙනා අර මිය ගිය ඥාතින් අතරේ කොහොමද ඉන්නේ එයා ජීවත් වෙන කාලේ හිටිය ශරීරයෙන් එයා වැඩිපුරම කැමති ඇඳුමක් ඇඳගෙන වැඩිපුරම කැමති හෑන්ඩ්බෑග් එකකට නම් හෑන්ඩ්බෑග් එකත් ළඟම තියෙනවා නමුත් අර බඩු ටික දැන් ඔක්කොම පුච්චල ගිහිලා නැත්තම් පොළොවට පස් වෙලා තැම්බෙද ඒ ශරීරෙ මොකුත් ඒ ඔක්කොම මනසින් ගැනීමේ හැකියාවක් තියෙනවා මනස ඒ වගේ දෙයක් සරල දෙයක් නෙවෙයි ඇතැම්බෙට කල්ප ගානක් එක දිගට මේ ටික මනසින් අරගෙන ඉන්නවා දැන් බුදුහාමුදුර එක විටක් බණ කියනකොට බුදුහාමුදුර පෙන්නන බලන්න මහණෙන් රහසේ අර ගිනිගෙන යන ප්‍රේතියෝ කණ්ඩායමක් යනවා බලන්න කියලා. අපේ බුදුහාමුදුරන්ට කලින් හිටිය කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ දුස්සීලව හිටිය පිරිසක් ඇත්තෙම භික්ෂුන් වහන්සේලා පිරිසක් මේ සිවුරත් පිච්චිලා පාත්‍රත් එක්ක ගිනිගෙන දැවීමෙන් යනවා ප්‍රේතයන් විදියට. දැන් මේ මහා මේ බුද්ධාන්තර කල්පයක් ගිහිල්ලා මේ බුද්ධාන්තර කල්පයක් මේ අය මනසින් මේ ටික අල්ලගෙන ඉන්නවා. ඇත්තෙම අපේ ජීවිතය කියන්නේ මේ මානසික නිර්මාණයක්. අපේ මේ ශරීරයක් අපි අද පාවිච්චි කරාට ශරීරය නෙවෙයි ඇත්තෙම අපේ ලොකුම දේ අපේ මනස කියන එක. අපි මනස ක්‍රියාත්මක වෙන හිටියට තමයි අපේ ජීවිතය ක්‍රියාත්මක වෙන්නේ. මනසෙන් හිතන විදියට තමයි සැප දුක් කියන එක අපට එන්නේ. දැන් උදාහරණයක් ඇටිත් දැන් මේ මල් පෝචිය දිහා ඈතින් කෙනෙක් බැලුවොතින් හිතන්නේ බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ මේක මේ ආටිෆිෂල් මල් එකක් කියලා හිතන්නේ ඈතින් දැක්කොත්. නේද? එහෙම හිතුවොත් එච්චර මේකට ආසාවක් නැහැ. හැබැයි මේක ඇත්ත මල් එකක් කියලා බැලුවොත් ඇත්ත පිළිබඳව තියෙන සුවඳ හෝ සතුට හෝ අපට විඳින්න පුළුවන් මේකේ. ඒක තමන් හිතන විදියෙන් තමයි වෙන්නේ. අපට මේක ඕන නම් හිත සතුට වෙන්න ඕන නම් හොඳ මල් ටිකක් කියලා සුවඳවත් මල් ටිකක් ස්වාභාවික නැචරල් ෆ්ලවර්ස් ටිකක් කියලා හිතලා ඒ සතුට විඳින්නත් පුළුවන්. ඕන නම් මේක මේ ආටිෆිෂල් මල් ටිකක් කියලා ඒ සතුට නොවිඳින්නත් පුළුවන්. ඒක තමයි මනසේ ස්වභාවය. අපි හිතන විදියෙන් ඒක වෙනස් කරගන්න පුළුවන්. නමුත් පිනොත්ින අපි දක්ෂ නම් අපට මේකේ උපරිම සතුට විඳින්නත් පුළුවන්. උදාහරණයක් කියන්නම් මං. දැන් අර ෆොටෝ එක දිහා බලනකොට දැන් ඔබතුමා පුතත් එක්ක ගහපු පින්තූරේ නෝනාත් එක්ක අර පින්තූරේ බලනකොට ඔබතුමාට කිසි විටකත් හිතෙනවද මේ පින්තූරේක තියෙන මේ චිත්‍ර ටිකක් මේ වර්ණ ටිකක් මේ තියෙන්නේ කියලා? කවදාත් හිතෙන්නේ නැහැ නේ. දකින්නකොටම පුතත් එක්ක මේ සිටුේෂන් එකට යනවා හැමමනේ. තන්නේ කර මේ සිටුේෂන් එකේ ජීවත් වෙන්නේ. නමුත් ඔබතුමාට කිව්වට නෑ එහෙම හිතන්න එපා. ඕකේ මේ පින්තූරයක් ඕක මුකුත් නෑ පිටපස්සේ මුකුත් නෑ කියලා කිව්වට පිළිගන්නේ නෑ. නමුත් යථාර්ථය ඒක. අපි ඒ සිද්ධියට ගිහිල්ලා ඒ සැපේ එහෙම විඳිනවා. එතකොට මේක තමයි මායාව කියලා කියන්නේ. අපට ඕන නම් ඒකට ගිහිල්ලා ඒ සිද්ධිය විඳින්නත් පුළුවන්. පින්නතුනි ඒ රූපය බලන එකයි මේකයි අතර කිසිම වෙනසක් නැහැ. මේක ඇතැම් විට ටිකක් හරි සත්‍ය ඇත්තෙම මේක අපි කියමු මේක නෙවෙයි ඇතැම් විට කෘතිම මල් ටිකක් තිබිද්දී මේක ඇත්ත මල් ටිකක් කියලා හිතන එක සාධාරණයි නේ. ටිකක් හරි මල් හරි තියෙනවනේ. අර පින්තූරේ මේ ත්‍රිමාණවත් නැහැ නේ. එක ෆ්ලැට් එකක තියෙන එක. නමුත් ඒකේ අපි සම්පූර්ණ මේ සිද්ධියට ගිහිල්ලා ඒ සැප හෝ දුක අපි විඳිනවා. එතකොට අපි බුද්ධිමත් නම් මේ අපට ඇහැට පේන කනට ඇහෙන දේවල් ටික අපේ විෂන් එක වෙනස් කරගෙන සැප විඳින්නත් පුළුවන් ඕන දුක් විඳින්නත් පුළුවන්. සම්පූර්ණ මේක තීරණය වන්නේ අපේ හිතන විදිය. මේක අපි මේ චිත්ත නියාමයේ විස්තර කරන්න කලින් ඇත්තෙම නමුත් මේක වෙන පැත්තකට ගියේ නමුත් ගැඹුරට ගියේ නමුත් මේක පින්නතුන් මේවා කතා කර යුතු හුඟා කාරණා ධර්මය ආශ්‍රිතව තියෙනවා. අපි හරියට මේ ධහම දැනගත්තොත් පින්නතුනි අපි දුක් විඳින්න ඕනේ නැහැ. අපි දුක් විඳිනව නම් පින්නතුනි ඒක අපේ වරදින් දුක් විඳින්නේ අපි. අපි ධර්මයේ දන්නේ නැති නිසා. ධර්මයේ දන්නව නම් පින්නතුනි අපි තවදුරටත් දුක් විඳින්න ඕනේ නැහැ. මහා සැප විඳින්න විශාල දර්ශනයක් විෂන් එකක් ටීෂින් එකක් අපට මේ දීලා තියෙන අතර දීලා තියෙන්නේ. මේක අපි ඉගෙන නොගන්නකම් පින්නතුනි මේකේ ක්‍රමයේ දැන නොගන්නකම් අපි ජීවිතයෙන් ප්‍රයෝජන ගන්නා වෙන්නේ. අපිට ඇතැම්ල ડોක්ටරේට් දෙකක් තියෙන පුළුවන්. නමුත් ඒත් අපි අපේ ජීවිතෙන් අපි ප්‍රයෝජන ගන්නා වෙන්නේ නැහැ. ඒ නිසා හරියට Tamange vision එක වෙනස් කරගත්තොත් මේ බාහිර විඳින දුක් ටිකෙන් අපට නිදහස් වෙන්න පුළුවන් විතරක් නෙවෙයි අපට හැම මොහොතෙම සතුටෙන් ඉන්න පුළුවන්. සතුට තමයි ජීවිතේ ප්‍රධානම දේ. දුක ඇති නොවන විදියට හැම මොහොතක්ම ගත කරන්න පුළුවන් නම් ඒකට මයින්ඩ්ෆුල්නස් එක ඉතාම අවශ්‍යයි. ධ්‍යානස් එක ඒ තුලින් තමයි දැනුම තිබ්බට මේක බෑ. මේ කොච්චර මේ සිද්ධාන්තය අහලා හිටියත් මයින්ඩ්ෆුල්නස් එක නැත්තම් අපි හිත යනවා එහෙමයි. මෙතනට එන්නේ නැහැ, ફોකස් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි ටික ටික ඉරියව්වක වාඩි වෙලා විනාඩි 2, විනාඩි 5, විනාඩි 10 හරි භාවනා කර කර මේ විසිරෙන හිත එක තැනකට ફોකස් කරන්නේ. ફોකස් කරන්න අපට මේක විසිරෙන ගති අඩු වෙනවා. අඩුවෙන් මේ දර්ශනය අපට පහළ වෙනවා. මේ දර්ශනය අවබෝධ වෙනවා අපට. එතකොට අපි කිව්වේ ඇත්තෙන්ම හැම දෙයක්ම කර්මෙන් වෙන්නේ නැහැ කියන එක. එකක් බීජ නියාමයේ අර පැල වර්ග, ගස් වර්ග සමානව ඇති වෙන එක. ඒ වගේම ඉතු නියාමයේ ඒ ඍතු වලට අනුව දේශගුණය, රස්ණය, හෝ සීතල හෝ වැස්ස, නියඟාදී ඇතිවීම ඒවත් කර්මෙන් නෙවෙයි වෙන්නේ. බීජ නියාමයක් කර්මෙන් නෙවෙයි වෙන්නේ, ඉතු නියාමයක් කර්මෙන් නෙවෙයි වෙන්නේ. ඊළඟට තව දැන් අපි කිව්වේ චිත්ත නියාමයේ කියල එකක් තියෙනවා. ඒකක් කර්මෙන් නෙවෙයි වෙන්නේ. ඊළඟට ධම්ම නියාමයේ කියලා එකක් තියෙනවා. ධම්ම නියාමයේ කියන්නේ ධර්මතාවයන් ලෝකේ තියෙනවා. මොනවද ධර්මතාවයන් කියලා කියන්නේ? ඉර පායනවා, වැස්ස වහිනවා, ගස් කොළන් ඉහළට වැඩෙන්නේ, ගෙඩි ආදිය පල්ලෙහාට වැටෙන්නේ, ගංගාවල් පහළට ගලා යන්නේ, ඉපදෙච්ච මිනිස්සු ටිකෙන් ටික වර්ධනය වෙනවා, වැඩි වියට පත් වෙච්ච කෙනා ටිකෙන් ටික මහලු වෙනවා, මහලු වෙච්ච කෙනා මරණයට පත් වෙනවා. මේක කර්මය නෙවෙයි. මේකට කියන්නේ ධම්ම නියාමයේ කියලා. එතකොට මෙන්න මේ නියාම ධර්ම කීපයක් ක්‍රියාත්මක වෙන අතරේ එන් එකක් විතරයි කම්ම නියාමයේ කියලා කියන්නේ. මේ ඔක්කොම හසුරුවන තව එකක් තියෙනවා. ඒක තමයි අපේ මානසික ස්වභාවයට අනුව, අපේ හිතන විදිය අනුව සහ අපි අතීතයේ ලැබපු කර්ම ශක්තිය අනුව අපේ මානසිකත්වයේ ක්‍රියාත්මක කිරීම අනුව අපට ලැබෙන දුක් සැප ටික. ඒකට ලැබෙන අපට රිසල්ට් එක. එතකොට මෙන්න මේ කිහිපයක් ලෝකේ ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව තමයි බුදුදහමේ මේ ලෝකේ විස්තරය කරන්නේ. හැම දෙයක්ම කර්මෙන් වෙනවා කියලා කියන්නේ. ඒ වගේම කිසිවක් කර්මෙන් වෙන්නේ නැහැ කියලාත් නැහැ. ප්‍රධානම දෙයක් තමයි වැදගත් සූත්‍රයක් තියෙනවා, ගිරිමානන්ද කියලා සූත්‍රයක්. මේ පින්තුන් සෙටිපීත් කියනකොට එහෙම අහලා ඇති ගිරිමානන්ද කියන සූත්‍රයේ. ගිරිමානන්ද සූත්‍රයේ රෝග ගානක් තියෙනවා. වාත සමුට්ඨාන ආබාධා, පිත්ත සමුට්ඨාන ආබාධා, සෙම සමුට්ඨාන ආබාධා, උතු පරිණාමජා ආබාධා, විසම පරිහාරජා ආබාධා කියලා එක එක ආබාධ තියෙනවා. වාතයේ කුපිත වීමෙන් ඇතිවෙන රෝග තියෙනවා, සෙම් කෝප වීමෙන් ඇතිවෙන රෝගය තියෙනවා, පිත කෝප වීමෙන් ඇතිවෙන රෝග තියෙනවා. ඒ වගේම තමන්ගේම වැරදි චර්යාවන් නිසා හටගන්න රෝග තියෙනවා. දැන් අපි කියමු යම් කිසි කෙනෙක් දැඩිසිය මත්පැන් බීලා තමන්ම ලෙඩ හදා ගන්නවා. ඇතැමිට වැරදි චර්යාවක තමන්ම යෙදිලා ඒකම තමන්ට ඇතැමිට මෙලෝදීම කර්මයක් බවට පත් වෙලා ඒකෙන් තමන්ගේ වැරදි චර්යාව නිසා තමන්ට රෝගයක් හටගන්නවා. ඒක අතීත කර්මෙන් වෙච්ච දෙයකින් නෙවෙයි. ඒ වැරදි චර්යාව නිසා හටගත්තු දෙයක්. කර්මෙන් ඇත්තෙන්ම අපට උපරිම සාධාරණ ඉෂ්ට කළ තියෙනවා. ඒ ලැබිච්ච සාධාරණ කර්ම ටික අපි නිසි විදියට යොදා ගන්න නැත්නම් විසම පරිහාරජා කියන්නේ වැරදි චර්යාවන් පුරුදු තමන්ගේ ජීවිතයට එකතු කරගත්තොතින් තමන්ට දුක් විඳින වෙනවා. ඒක කර්ම නිසා වෙන දෙයක් නෙවෙයි. ඒක තමන්ගේ වැරදි චර්යාව නිසා වෙන දෙයක්. ඒ අතර එකක් තියෙනවා කම්ම විපාකජා ආබාධා කියලා. සමහර ලෙඩ දුක් තියෙනවා කර්මය නිසා හටගන්න ලෙඩ තියෙනවා. මෙන්න මේ ලෙඩ තමයි ටිකක් සුව කරන අමාරු. මේ ලෙඩ තමයි අමාරු සුව කරන ප්‍රතිකාල ඔරොත්තු දෙන්නේ නැති මේ රෝග වලට. නමුත් පින්නතුනි මේව යම්කිසි ප්‍රමාණයකට අපට අඩු කරන්න පුළුවන්. ඇතැම් විට අපි ලෙඩ දුක් වලට පත් වෙච්චට නිතර සලකනවා නම්, බෙහෙත් හේත් පූජා කරනවා නම්, වැඩි හිටියන්ට සලකනවා නම් අපට ඇතැම් විට එන්න තියෙන ලෙඩ දුක් හුඟක් අඩු වෙනවා. කර්ම විපාක හැටියට එන්න තියෙන ලෙඩ දුක් තියෙනවා නම්. හැබැයි සමහර දේවල් කර්මය වෙනස් කරන්න බෑ අපට. ඒක අපිට නෙමෙයි බුදුවරයෙකුටවත් සමහර වෙනස් කරන්න බෑ. නමුත් පින්නොතින අපි උත්සාහ කරෝතින් ඇතැමිට 20ක් 30ක් 40ක් විතර මේක දුර්වල කරන්න පුළුවන්. අපි උත්සාහ කරෝතින්. හැබැයි පින්නතුනි කර්මය උස්සන්න වෙනකන් හිටියොත් බෑ. කර්මය අන්තිමට වෙනකන් කටළඟට වෙනකන් හිටියොත් නම් බෑ. කලින් අපි මේ සඳහා හේතු වන විදියට නිතරම හොඳ කර්ම අනිත්‍යයට උදව් කරන්න ඕන, දෙද වෙච්චට සලකන්නට ඕන, වැඩි හිටියට උපස්ථාන කරන්නට ඕන. මේව කරන්න අනිත් පැත්තෙන් අපිට ලොකු ආරක්ෂාවක් වෙනවා. අපිට මේ අනතුරු ටිකෙන් අපි බේරෙනවා. දැන් තමන්ගේ අම්මා තාත්තට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න කැමති නම් ඇතැමිට අම්මා තාත්තා ලංකාවේ නම් ඉන්නේ, මෙහෙ ඉන්න ඇතැමිට වැඩි හිටි කෙනෙකුට සලකන්න. ඒක තමයි හොඳම කුසලිය. දැන් අපිත් අපේ මේ නායක හඳුරන සලකලු දෙවස් අපි ප්‍රාර්ථනා කරනවා අපේ අම්මා තාත්තා නිරෝගී වෙන්න කියලා. එතකොට අපට විවිධ පැතිවලින් පින්නතුණි මේ සඳහා අපට ශක්තිය ලබා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ කර්ම යම්කිසි ප්‍රමාණයකට අපට වෙනස් කරන්න පුළුවන් අපේ උස්සහය නිසා. නමුත් සමහර කර්ම බෑ. නමුත් පින්නතුණි අපට යම්කිසි අවාසියක් උපතින් ලැබුණත් ඇතැමිට කුලයෙන් අපි පල්ලෙහා කුලයක වෙන්න පුළුවන්, රූප සම්පත්තිය ටිකක් අඩු වෙන්න පුළුවන්, ධනවත්කම අඩු වෙන්න පුළුවන්, ඇතැමිට අල්පේ සාක්කේ හුඟක් හැකියාවන් නැති වෙන්න පුළුවන්. හැබැයි බුද්ධිය තියෙනවා නම්, බුද්ධිය තියෙන්න ඕන, නැත්තම් කරන්න බෑ. බුද්ධිය තියෙන්න ඕන, අවංක භාවය තියෙන්න ඕන, මෛත්‍රිය තියෙනට ඕන. මොනවද තියෙන්න ඕන? බුද්ධිය තියෙන්න ඕන, මෛත්‍රිය තියෙන්න ඕන, අවංක භාවය තියෙන්නට ඕන. මේ තුන තියෙනවා නම් මේ තුනුත් ප්‍රධානම වන්නේ අවංක භාවය කියන එක. මේ වැරදි ටික හදාගන්න අවංක උත්සාහයක් තමන්ගේ ළඟ තියෙනවා නම්, ඒ සඳහා හරිලන නුවණක් ප්‍රඥාවක් තමන්ගේ ළඟ තියෙනවා නම් පින්නොතුනි මේ සියලකම වෙනස් කරන්න පුළුවන් අපට. ඒකට හොඳ උදාහරණයක් මම කියන්නම්. හොඳ කතාවක් මේ අපේ සිල් ගන්න නැත්නම් ඇතැම්ට අහලා තියෙනවා ඒක. කොසල් රජතුමාට දේවියකට ළමෙක් බිහි වුණා රජමාලිගාවේ උපන්නා. මේ ළමේ ඉපදුනාට පස්සේ ඒ ඉපදිච්ච දවසේම රජමාලිගාවේ සේවය කරපු සේවකාවකටත් ළමෙක් ඉපදුනා. එතකොට රජතුමා තීරණය කළා මේ එකම දවසේ මේ පුතු දෙන්න ඉපදිච්ච නිසා එකටම හදන්න කියලා කියලා එකම කාමරේ මේ දෙන පෝෂණය කළා. නමුත් රජතුමාගේ පුතා ඉන්නේ ඇඳක ලස්සන ඇඳක හොඳවට පාසු ගණ්ඩිකක ඉන්නේ. අර අනිත් ළමයා ඒ කාමරේම බිම පැදුරු කඩමාලක තමයි ළමයා ඉන්නේ. කොහොම හරි පින්නතුණි අර ඇඳේ හිටිය ළමයට කුඩා කාලෙදිම මේ පෙර ආත්මභාවයේ පිළිබඳව නුවණ පහළ වුණ මේ ළමයට. දැන් කලින් සමහර අයිනෝනේ අවුරුදු 2න් 3න් 4න් සමහර ළමයි පෙර ආත්ම ගැන කියනවනේ. ඒ වගේ අර ළමයට හිත දිනු කරපු ළමෙක් ඒ ළමයට ජාති ස්මරඥානය පහළ වුණා. පහළ වුණාට පස්සේ ඒ ළමයා දැක්කා මේ මීට ඉස්සෙල්ලා ආත්මභාවයක මහනෙල හිටිය කෙනෙක් මේ ළමයා මේ පුතා මහනෙල ඉඳලා හුඟා දන් දීපු කෙනෙක් මේ. මහනෙල ඉන්න ගමම පින්ඩපාතේ කළ අනිත් පැත්තේ දන් දීලා. එයා බැලුවා එයාත් එක්කම යාළුවෙක් හිටියේ ඒ වගේම මහනෙල ඒ යාළුව කොහෙද කියලා. බලනකොට මෙන්න ළඟම පැදුරේ නොයා ඒ යාළුවා. අරයත් එක්කම මහනෙල හිටිය අනිත් යාළුව පැදුරේ දැන්. බැලුවා මොකද්ද මේකට හේතුව කියලා. එදා අර පින්ඩපාතේ ගිහිල්ලා අර හාමුදුරු දාන දෙනකොට මේ යාළුවට කිව්වා ඔබ සිල් විතරක් රැකලා බෑ ඔබ දානෙ දෙන්න ওই පින්ඩපාතේ කළා දානයක් දෙන්න කියලා කිව්වා. නමුත් දාන දෙන්න එච්චර සැලකිල්ලක් දැක්ුවේ නැහැ. එයාට අර සිල්වත් භවය ආනිසංස විදියට හොඳ ආත්ම භාවයක් ලැබුණා. භාවනාවේ ආනිසංස විදියට හොඳ නුවණක් ලැබුණා. නමුත් පැදුරු කඩමාලේ දැන් ඉන්නේ. එතකොට මේ අර නුවණ පහළ වෙච්ච ගමන් අර ඇඳේ ඉන්න පුතා කියනවා ළමයා කියනවා රජකුමාරයා මේ කොහොමද යාළුවා ඉතින් මං ඔයාට එදා කිව්වනේ දන් දෙන්න කියලා. ඈ මම දන් දීපු නිසා මං දැන් මෙතන ඔයා දැන් ওই පැදුරු කඩමාලේ කියලා. එතකොට පැදුරු කඩමාලේ හිටිය කෙනා මොකද කිව්වේ? මිත්‍රයා යාළුවා ආඩම්බර වෙන්න එපා. ඔතන තියෙන්නේ සතර මහා භූත රූප කට ව්‍යාපෝතේජෝ ආයෝ. පැදුරේ තියෙන්නේ පට ව්‍යාපෝතේජෝ ආයෝ. ලොකු වෙනසක් නැහැ කියලා. ප්‍රඥාවෙන් එයා ඒක සමනය කරගත්තා. ඒ නිසා පිනුතුන් මෙන්න මේ ටිකට තමයි අපට දහම අවශ්‍ය. අපට යම්කිසි අවාසි ටිකක් ජීවිතේ තියෙනවා නම් ඒ සියල්ලක්ම ජය ගන්න පුළුවන් ප්‍රඥාව තියෙනවා නම් අපේ විෂන් එක වෙනස් කරගත්තු ගමන්ම අපට අර දුක් ටික එන්නේ නැහැ. පිනුතුනි අපි රැයට නිදිනකොට අපේ ඇත්තෙම හිතේ තියෙනවද මේ මහා ගෙදරක ඉන්නේ මහා හොඳ ඇඳක ඉන්නේ කියලා? නැහැ නේ. ඒ නින්දම තමයි ඇතැමිට අම්බලම කියන මිනිස්සුන්ට විඳින්නේ. ලොකු වෙනසක් නැහැ. අපි හිතන් ඉන මේ ඔක්කොම ඔළුවේ තියෙක ලිහිම නැහැ. ඒ වෙලාවට යද්දැකීම විතරයි ඉන්න වෙලාව ඉඳී තියෙන්නේ. ඒ නිසා අපට හරියට අපේ දැක්ම වෙනස් කරගන්න පුළුවන් නම් අපි එතෙන්දී මේ බාහිර බඩමුට්ටු හුඟක් තිබුණා කියලා ඒවට හුඟා සතුරු වෙන්නේ නැහැ. ඒවට හුඟා කැලෙන්නෙත් නැහැ. ඒව තිබ්බත් එකයි, ඒව නැති වුණත් එකයි. ඒ දෙපළදීම අපි සාර්ථක කරගන්නවා. දැන් සමහර විට දැන් සමහර අය හිටිය බුදුහන්රෙන් කාලේ හරිය ලස්සන රූප තිමිච්චයි. එක්තරා කාන්තාවක් හිටියා හරි ලස්සන රූපයක් තිබුණේ. නමුත් එයා විවාහ කරගන්න කිසිම කෙනෙක් කැමති නැහැ. විවාහ වෙන එන කෙනා බැහැ කියලා යනවා. අන්තිමට දෙමාපියෝ හොරෙකුට හොරකම් කරන මිනිසෙකුට මේ ළමේ බන්දල දුන්නා. ඒ මිනිසයාට ඒක දැක්ක ඉඳලා බෑ කියලා ගියා. ලස්සනම කෙනෙක්. ඊට පස්සේ මේ තැනැත්තිය මොකද කරේ? අර ඔක්කොම අතරලා මහනුවර රහත් වුණා. එතකොට අරයාට අර දුක් ටික ආවේ නැහැ. එතකොට අර කණේ මට බඳින කවුරුවත් නැහැ කිය කී හිටියොත් දුක් ටිකක් ඉඳින්න පුළුවන් ඕනනම් අනේ මට මේක නැති වෙච්ච එක හොඳයි කියලා විෂන් එක වෙනස් කරගෙන තමන්ට ධර්මයේ හැසිරিলা ඒකෙන් ප්‍රයෝජන ගන්නත් පුළුවන්. දැන් සමහර අය ඉන්නවා ඇතැම් විට දරුව හුඟාවක් ඉන්නවා. දරුවන්ගෙන් සැපයක් නැහැ සමහර අය ධර්මයේ පැත්තට ඇවිල්ලා තියෙන බුදුරැන් කාලේ. ධර්මයෙන් ප්‍රයෝජන අරගෙන අර දුක් ටික ඔක්කොම නැති කරගත්ත. සමහර අය දරුව නැති අය අනේ මට දරුව නැති වෙච්ච එකත් හොඳයි කියලා සමහර අය ධර්මයේ පැත්තට හැරෙනවා. සමහර අය ඉන්නවා ඇතැම්මිට දරුව ලබන්න පුළුවන්කම තිබිද්දි දරුව හදන්නේ නැහැ දෙන්න මේකට සමගින් ඉඳලා අපි ධර්මයේ හැසිරෙමු කියලා වන භවනා කරන මේ පැත්තට යොමු වෙනවා. එහෙමයි බුදුහාරයන් කාලෙත් හිටියා. හිතන්නේ බුදුහාරයන් කාලෙ විතරයි කියලා දැන් කාලයේ සමහර අයම ඉන්නවා. අපට මුණ ගැහිච්ච සමහර අය ඉන්නවා. දෙන්නම හරියම සතුටෙන් ඉන්නවා. දරුවෝ නැහැ කියලා දුකක් නැහැ. ඒ දෙන්නාම හොඳම හිතෙන් වන භවනා කරනෝ අප්‍රමාදීව මේ ශාසනයෙන් ප්‍රයෝජන ගන්න උත්සාහ කරනවා. ඒ වගේම සමහර අයන දරුවෝ නැහැ කියේ දුක් වෙනත් පුළුවන් වුණා. ඒ නිසා තමන්ගේ හරියට මේ ධර්මයේ දැනගත්තොත් ඕනනම් දරුවෝ ඉන්නවද නැද්ද, මහත්ය කෙනෙක් ඉන්නවද නැද්ද, දරුවෝ සලකනවද නැද්ද කියන එක නෙවෙයි අදාළ වෙන්නේ. තමන්ගේ දැක්ම දර්ශනය වෙනස් කරගත්තු ගමම්ම බාහිර දුක් ටික තමන්ට එන්නේ නැහැ. බාහිර දුක් ටික තමන්ට එන්නේ මේ කොච්චර සැප සම්පත් තිබුණත් අපි මේක හරියට ප්‍රයෝජනට නොගත්තොතින්, හරියට ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේ ටික අපි නොදෙව්වොතින් අපිට මේ සම්පත් ටිකේ නිසි ප්‍රයෝජන නැහැ. ඇතැමිට මේ ගෙදරම දැන් මේ ගෙදර ඉන්න පින්නතුන්ම මේ ගෙදර කවදා හරි අත්හැරලා යන අය මේ. හැමදාම මේ ගෙදර ඉන්නේ නැහැ. තව අවුරුදු 50ක් ගත්තොත් මේ වැඩි හිටියෝ නැහැ නේ බොහෝ දෙනෙන්නේ. මේවට වෙන අයිතිකාරයෝ. ඒතකොට මේක තමයි ජීවිතයේ අපේ ශරීරයවත් එදාට අපට නැහැ ඇත්තෙම. එවැනි ජීවිත අපි ගත කරන්නේ. ඒ නිසා ඒක එනවයි කියලා දුක් වෙන එක නෙවෙයි. මේ මොහොතේම හොඳ මානසිකත්වයෙන් ඉහළම සතුට ලැබෙන විදියට තමන් ජීවිතය ගත කරන්න. අපි දක්ෂයි කියලා කියන්නේ අපේ හිතට අකුසල අරමුණු නොයන්නට ඕන. දැන් සාමාන්‍යයෙන් දක්ෂයි කියලා කියන්නේ මේ රටේ නම් හොඳට GDP එක වැඩි නම්, ක්‍රෙඩිට්ස් වැඩි නම් තමයි දක්ෂයි කියලා කියන්නේ නේ. නමුත් එහෙම වුණත් අපි දක්ෂයි කියලා කියන්නේ නැහැ. බුදුදහමේ දක්ෂයි කියලා කියන්නේ. මොකද ඒව තියෙන අය දුකෙන් ඉන්නේ සමහර විට. බුදුසමයේ දක්ෂයි කියලා කියන්නේ කෙනෙකුට එයාගේ හිතේ දැඩි ලෝභය සහ ද්වේෂය අඩුයි නම්, එයාගේ හිත නිතරම පිරිසිදු වෙනම්, එයා නිතරම සතුටෙන් නම් ඉන්නේ, එයාට කෙනෙක් දකිනකොටම මේ කෙනා මගේම දුවෙක් පුතෙක්, මගේම සහෝදර සහෝදරියක්, මගේම අම්මා තාත්තා මේ ඉන්නේ කියලා හිතන්න පුළුවන් නම්, එයා ඉහළම මානසිකත්වයක ඉන්නේ. මේක තමයි මෛත්‍රියේ ඉහළම ආදර්ශය. ඒ විතරක් නෙවෙයි පින්තුනි, තමන් බාහිර අය හොඳට මිත්‍රයන් කියලා හිතුවත් දුක අවසන් වෙන්නේ නැහැ. ඊටත් වඩා පියවරක් තව ඉදිරියට යන්න ඕන. බාහිර මේ රූපයේ දකිනකොටම තමන් දැනගන්න ඕන මේ බාහිර දැක්කට මේ රූපය කියලා බාහිර මේ කරුණ ටිකක් උපයෝගී කරගෙන මේ මනසේ මේක ඇතුනේ කියලා. පිටින් පේන රූපයට අපි හිතනවා දුක් සැප විඳයි කියලා. නමුත් පිටින් පේන රූපේ නිසා නෙවෙයි අපි දුක් සැප විඳින්නේ. අපි ඒ ගැන හිතන විදියට. දැන් අපි කොහොමද දැන් මෙතන කවුරු හරි කෙනෙක් එනවා. එන කෙනෙක් ඇතැම් විට මේ ඔක්කොම වගේම හොඳම යාළුවෙක් එන්නේ. එතකොට ඔක්කොම දෙනා සතුටු වෙනවා. එක්කෙනෙක් ඉන්නවා ඒ එන කෙනාගේ දැඩි යමනාප කෙනෙක්. එයාට මොකද වෙන්නේ? එයා හිතේ අසතුටක් එන්නේ වෙලාවෙනි. එතකොට අර ආපු පුද්ගලයා නිසා නම් දුක සැප ඇති උනේ කාටත් එක වගේ ඇති වෙන්නට ඕන. නමුත් අපි ඒ ගැන හිතන විදිය අනුවයි අපට ඒක දුක් සැපට ගෙන්නේ. ඒ නිසා හරියට මේ අනිත්‍යතාවය දකින්න පුළුවන් නම් එක පැත්තකින් කර්මය හොඳ කර්ම කර කර වාසි පැත්ත ලබා ගන්න එක විතරක් නෙවෙයි. Tamanට තියෙන අවාසි ටික අපි කොච්චර හොඳ කර්ම කරමින් හිටියත්, ගෙදර දිනපතාම සාංගික දානමය පින්කම් කරගෙන හිටියත් පින්තුනි, අපි හැම දිනෙකම වයසට යනවා. අපි හැම දිනෙකම ටිකෙන් ටික මරණයට ළඟා වෙනවා. අපි හැම දිනෙකම ලෙඩ දුක්වලටපත් වෙනවා. අපි හැම දිනෙකම මේ අපට අයිති දේපළ වලින් අපි අයින් වෙලා යනවා. අපේ ශරීරෙනුත් අපි වෙන් වෙලා යනවා. අන්න ඒ වෙන් වෙන මොහොතට වෙන් වෙන්න කලින් ඊට අදාළ දුක් ටික නොයන විදියට තමන් මනසින් ශක්තිමත් නම් අන්න ඒකයි සාර්ථකත්වය කියලා කියන්නේ. අන්න ඒ සාර්ථකත්වය ඇති කර ගන්න පිණිතුනි සාමාන්‍යයෙන් කරන දාන සීල භාවනා කිරීම හෝ අනිත්‍යයට උදව් කිරීම හෝ විතරක් ප්‍රමාණවත් නැහැ. ඒ ටිකෙන් අපට සුගතිගාමී වෙන්න පුළුවන්. ඒ ටිකෙන් අපට හිතලා සතුට වෙන්නත් පුළුවන්. නමුත් මේ මොනවක් කරත්, මේ මොන පින්කම් කරත් අපට පාලනය කරන්න බැරි පැත්තක් අපේ ජීවිතේ තියෙනවා. අන්න ඒ පාලනය කරන්න බැරි පැත්ත පාලනය කරන්නයි බුදුදහමේ මේ කර්ම න්‍යාය ඉක්මවල ගිහිපු හේතුඵල ධම ඇතිවීම නැතිවීම අනිත්‍යතාවය පිළිබඳව දර්ශනය අපි ලබා ගත යුත්තේ. අනිත්‍යතාවය කියලා කියන්නේ මොකද්ද? අපට මේ යම් කිසි දෙයක් පේන්නේ, ඇහෙන්නේ මේ අවස්ථාවේ මේ හේතු ටිකක් ඇති වෙලා ඒ හේතු ටික එකතු වීමේ ප්‍රතිඵලයක් විදියට වර්තමාන මොහොතේ මේ ඇති වෙන අත්දැකීමක් තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. ඒ ඇතිවෙච්ච අත්දැකීම කිසිවක් අතීතේ ඉඳලා මේ මොහොතට ආපු දෙයක් නෙවෙයි. මේ මොහොතේ ඉඳලා අනාගතයට යන දෙයක්වත් නෙවෙයි. හැම මොහොතෙම හටගනිමින් නිරුද්ධ වෙන දෙයක් මේ තියෙන්නේ. අපට ඇත්තෙම තියෙන්නේ මේ ප්‍රසන්ට් මොමන්ට් එකේ එක්ස්පීරියන්ස් එක විතරයි. මෙන්න මේක හරියට දකින්න පුළුවන් නම් පින්නතුනි අපට දුක් වෙන්නේ නැහැ. අනිත් අයව අනිත් අයට අපව දුකටපත් කරන්න බෑ. අනිත් පොඩි පොඩි දේවල්ට අපිට ආසා කරලා අපි ඇදගන්න බෑ. අනිත් අයට අපිව කේන්ද්‍ර ගස්සන්න බෑ. අපි කෙලින්ම මේ හේතුඵල ධර්ම දකිනවා. මේක පින්නතුනි ගැඹුරුයි. ගැඹුරු වුණත් අපි තේරුම් ගන්නට ඕන බුදු සමයෙන් නිතරම උත්සාහ කරන්නේ අපර ප්‍රඥාව ලබා දෙන්න. We were discussing about the karmic force. Karmic force means, as our Bhante explained, that when we do something with wicked mind, as the result of that wicked mind, we will have the bad results. And also, if we do something with clear mind, calm, quiet mind, we will have the good results because of clean mind, clear mind. This is the first step of Buddhism, that we have to practice our intelligence. Buddhism always explains, always advises us to improve our intelligence and wisdom in the maximum level. The first level is the believing or understanding of karmic force. If we have this knowledge, always we try to decrease our negative deeds in our life. And also we try to develop good deeds in our life. When we do good deeds, it means we will have the good results. We will have the happiness. That is why always we try to decrease negative ideas and cultivate or develop good ideas. This is the first step. But this is not the final or ultimate truth in Buddhism. There is another step that we have to practice. How do we do it? The first thing is we have to cultivate the loving kindness. Loving kindness. We always try to develop our mind according to loving kindness. We wish always may all living beings be well, happy and peaceful. We again and again practice this meditation. As the result of practicing loving kind meditation, what is the highest result? As soon as we look at a person, we have an ability to understand that person, our only son or daughter, or only our sister or brother, or mother or father. If we have that concept, we have no fear, we have no jealousy, we have no anger, because of this understanding. Because already we have cultivated, we have developed the loving kindness. And not only practicing loving kindness, but also we have to practice the independent, dependent origination. That is the highest thing in Buddhism. What is the dependent origination? When we look at something, when we hear something, there are some things are together. That is why we have that experience. That experience arises at the moment, and also that experience disappears at the moment. Nothing comes to the present from previous experience, and also nothing goes to the future from the present. At the moment, it arises. At the moment, it disappears. That is the nature of our experience. If a person can understand this world reality, then Buddhism says that that person is a skillful person. That person has proficiency. That person is a smart, bright, brilliant, gifted person. But Buddhism never says that although you have higher GPA or although you have high credits, Buddhism never says that you are a skillful person. If always you try to keep your mind present, calm and quiet, pure, and if you are clever to decrease negative ideas in your mind, such as desire, hatred, delusion, then your mind is rich in happiness. Then you are said that you are a smart, gifted person. Not only doing good deeds in your life, but we have to understand the dependent origination or impermanence. That is the impermanence. Understanding of impermanence says that it depends on dependent origination. What is the impermanence? We have this experience at the moment according to our senses, such as eye, ear, nose. We get all experience through our senses. That experience arises at the moment. Nothing goes to future from the present. Nothing comes to the present from previous experience. Always that experience arises at the moment. That experience disappears at the moment. This is the highest knowledge that you have improved in the maximum level as an intelligent person. Then the reason is that then you have no fear, then you have no worry, you have no sadness, then you are rich in merits and also you are rich in happiness. That is why Buddhism advises us to become this situation. If a person can cultivate his or her mind in this situation, then it means that person has no sadness. That person always is happy. That is why we try to understand these doctrines, and not only hearing, but we have to practice it in your day-to-day life. There were some persons in the Buddha's period who were at the age of 7. They understood this reality and they decreased their suffering in their life and they attained enlightenment. Especially we believe that the people who are here, you are intelligent person. You have enough knowledge to understand this reality and you have enough courage to practice these teachings. If you have enough courage, and also if you have enough intelligence, and also especially you should have enough mindfulness or awareness. That is the very, very important thing. If you have no awareness or mindfulness, although you have enough knowledge, you can't practice it. If a person can practice mindfulness, you practice the Buddha's message. Practicing mindfulness means practicing the Buddha's message. Practicing mindfulness means practicing happiness. That is why we should know this knowledge and also practice these doctrines in our day-to-day life before we go to old age. Then if we can get the result practicing these teachings in our life, then you are said that you are a smart, gifted person. මේ අවස්ථාවේදී අපි ඇත්තෙන්ම සාකච්ඡා කරමින් හිටියේ කර්මයේ තියෙන කාරණා ගැන. ඇත්තෙන්ම කර්මය ගැන සම්පූර්ණයෙන්ම අපි කතා කළා නෙවෙයි. ඉතාම සරල කරුණු ටිකක් අපි මේ සාකච්ඡා කරමින් හිටියේ. ඇත්තෙන්ම සරල කරුණු මේ කතා කරේ. තාම ගැඹුරු කාරණා කතා කරේ නෑ අපි. හිතන්න එපා මේ කතා කරපුව ගැඹුරුයි කියලා. දැන් මේ පිනතුන් විශ්වවිද්‍යාලවල ගිහිලා උපාධි ගන්නකොට කවදාවත් කියන්නේ අමාරුයි කියලා නේ. කොහොම හරි උපාධිය කරනෝනේ. පිනතුනි උපාධිය ගන්න එක බොහොම සුළු දෙයක්. මේ හිතන්නේ පාපී උපාධි නැති නිසා කියනවා කියලා. මේ උපාධි ගන්න එක එකරම අමාරු නැහැ ඇත්තෙන්ම. අමාරු දේ තමයි පින්නතුනි. ඒක ගත්තා කියලා අපි දක්ෂයි කියලා කියන්නේ. ඇයි ඒකට හේතුව? ඒ ගත්තත් පින්නතුනි අපි දුකෙන් ඉන්නේ. අපි මානසික පීඩාවලින් ඉන්නේ. අපි දරුවෙක් අකීකරු වෙනකොට කේන්ති යනවා. අපිට දුක වෙනවනේ. අපේ ගෙවල් අපිරිසිදු වෙනකොට කවුරු හරි ඇවිල්ලා බැන්නොත් අපේ හිත ඉක්මනටම කලබල වෙනවා. අපි දක්ෂ නම් අපට එහෙම වෙන්න බෑ. අපි දක්ෂ නම් අපිව වෙනස් කරන්න බාහිර කෙනෙකුට බෑ. අපි දක්ෂ නම් පොඩි දෙයකට අපිව අල්ල ගන්න කෙනෙකුට බෑ. අපි සැබෑලෙසම දක්ෂ නෑ බොහෝ විට. ඒ නිසා අපි දක්ෂ නම් පොඩි දෙයක් දීලා අපිව අල්ල ගන්නත් බැරි වෙන්න ඕන. පොඩි දෙයකින් අපිව කලබලයටපත් කළා අපිව කේන්ති ගස්සන්නත් බැරි වෙන්නට ඕන. එහෙනම් තමයි අපි දක්ෂ වෙන්නේ. ඒ විතරක් නෙවෙයි පින්තුනි, බුදුදහමේ තියෙන විශේෂත්වය, බුදුදහමේ තියෙන සුවිශේෂත්වය නම් පින්තුනි, හිත හරියට දියුණු කරවතින් සුබ දේ, ලස්සන දේ ලස්සන හැටියට දකින්නත් පුළුවන්. දැන් ඇත්තෙන්ම අද අපි අපේ ගෙදර ලස්සන දකින්නවද? අපේ වත්තේ මල් ගස්වල ලස්සන දකින්නවද ඇත්තෙන්ම අපි? මල් ගහක් ළඟට ගිහිලා මල් ගහේ සුවඳ අපි විඳලා තියෙද කවදාවත්? විවේකීව වත්තේ තියෙන ගස්වල ලස්සන බලලා තියෙද ඇත්තෙන්ම? කොච්චර වියදම් කරලා තියෙන මේ ගස් ටිකේ නේ, වියදම් කරලා ලෑන්ඩ්ස්කේපින් කරලා ගස්වවලා විශාල වියදමක් කළා. මේ ස්වභාව සෞන්දර්යවත් අපි ඇත්තෙන්ම දැකලා නැහැ. හොඳට ගිහිල්ලා බලන්න ටිකක් විවේකීව ගස් ටික. මල් ටික බලන්න, මල් ගස් ළඟට වෙලා ටිකක් වාඩි වෙලා ඉන්න. ඈ මේ ස්වභාව සෞන්දර්යයත් අපි විඳින්නට ඕන ඇත්තෙන්ම. අපි මේ ටිකවත් විඳලා නැහැ ඇත්තෙන්ම. අපට මේ අවබෝධය ලැබෙන ලැබෙන්න අපට මේ තියෙන සම්පත්තකින් අපි සැප විඳිනව විතරක් නෙවෙයි පින්නතුනි. වටිනාකම තමයි. හරියට හිත දමනය කරොත්, හිත සංවර කරොත් අපි අකමැති අරමුණක් ළඟට ගිහිල්ලා ඒක සුබ විදියට මෙහෙ කරන්න පුළුවන්. දැන් කවුරු හරි දෙන්නේ අපට බනිනකොට අනේ මට බනිනවා කියලා දුක් වෙන්නත් පුළුවන්. අනේ මං ගැන ගුණගතනය කරන්න කියලා සතුට වෙන්නත් පුළුවන්. මං ගැන දෙන්නේ හොඳක් කතා කරන්න කියලා සතුට වෙන්නත් පුළුවන්. නැත්තම් තව දුකක් ඉච්චරම බැරි නම් ඕන නම් ඒ දෙන ටිකක් මානසික රෝගයක් තියෙන කියලා අර දුක් ටික නොයන ඉදිරියට ඉන්නත් පුළුවන්. ඒ නිසා වෙනතුනේ තමන්ට සැප අරමුණේ සැප විඳින එක තමයි පළමුනි පියවර. ඒකවත් විඳින්න බෑ පින්නතුනේ අපි ධර්මයේ නොදැනගත්තොත්. ධර්මයේ දැනගත්තොත් තියෙන සම්පත් ටිකෙන් හරි ප්‍රයෝජන විඳින්න පුළුවන්. නමුත් දැන් අපි බොහෝ දෙනෙක් ඒ ටිකෙන්වත් ප්‍රයෝජන විඳින්නේ නැහැ. ඒක පළවෙනි පියවර. දෙවෙනි පියවර ඒ ටික විතරක් නෙවෙයි පින්නතුනේ, මේ ශරීරයේ රූපේ වෙනස් වෙනකොට මේ රූපේ වෙනස් වෙදි දුක් වෙන්නේ නැහැ. තමන් කලින්ම මේක තේරුම් ගන්න තියෙන්නේ. මොකද ශරීරය වෙනස් වෙනට වඩා වේගෙන් මනසින් දිනු වෙනට ඕන. දැන් අපි එහෙම දිනු වෙන්නේ නැහැ. අපි ශරීරය ගැන විතරයි විශ්වාසය තියෙන්නේ. ශරීරය වෙනස් වෙද්දී අපි දුක් වෙනවා. නමුත් ශරීරය වෙනස් වෙනට වඩා වේගෙන් මනසින් දිනු වෙන්න. හැමදාම හිතේ කුසල සිතුවිලි ඇති කරගෙන, කුසලයේ දිනු කරගෙන, දිනු කරගෙන හැමදාම සතුටු පැත්ත වැඩි කරගන්න වේගෙන්. එතකොට හැම දවසක්ම ඉදිරියට යන හැම දවසක්ම අදට වඩා සතුටුයි හෙට. ඇයි හෙට තව ධර්ම කාරණා ටිකක් ප්‍රැක්ටිස් කරනවා. එතකොට මේ ශරීරයට එන ආබාධ එච්චර දැනින්නේ නැහැ. ශරීරය ටික ටික මහලු වෙනකොට කණ්ණාඩි ළඟට ගිහලා දුක් වෙන්නේ නැහැ බලවල. මොකද තමන්ගේ වයස මේ පැත්තෙන් යනකොට ඒක යනට වඩා වේගෙන් තමන් ආධ්‍යාත්මික දියුණුව වෙනවා. එයාට ගත වෙන හැම දවසක්ම සතුටෙන් ඉන්න දවසක් යාගේ. අනිත්‍යයට උදව් කරනවා, අනිත්‍යයට වනදහම් කියලා දෙනවා, අනිත්‍යගේ දරුවන්ට සලකනවා, අනිත්‍යගේ දරුවන්ගේ උපන්දිනවල සෙත් පදනවා, අනිත්‍යයි දරුවන්ට ඉගෙන ගන්න උදව් කරනවා, අසරණ කෙනේ පාර දැක්කම සලකනවා, මෞද්‍යමාවෙන් සලකනවා, වැඩිහිටියට සලකනවා. හැමදාම යාට කරන්න දේවල් ටිකක් තියෙනවා ජීවිතේ සතුට වෙන්න. එහෙම ජීවිතේ දේවල් නැති අය තමයි අනිත්‍යය බැනපු දේවල් මතක් කර කර දුක් විඳින ඉන්නේ. අනිත්‍යගේ අතපසු වීම මතක් කර කර, අනිත්‍යයට ඇමෙට උපහාසයට ලක් කරමින්, අනිත්‍ය අවමානයට ලක් කරමින් සමහර අය මානසිකව පීඩාවට පත් වෙන්නේ මෙන්න මේ තමන්ට කියලා හිතන දෙයක් නැති නිසා. නමුත් පින්තුනි, හරියට අපි ජීවිතයේ මේක තේරුම් ගත්තොත් අදට වඩා අද දවස තමයි ජීවිතේ හොඳම දවස කරගන්නේ. අදට වඩා හොඳ හෙටක් ප්‍රාර්ථනා කරන්න ඇත්තෙම. ඇයි ඒ? ඒ හෙට දවස කවදාවත් එන්නේ නැහැ නේද? අර බාලගිරි දෝෂේ වගේ. හෙට දවස කවදාවත් එන්නේ හෙටත් හෙට ඒක. පින්නතුනි සතුරු දවස දින අද. මේ බණ දහම් අහනෝ නම් මෙතන මේ මොහොතේ උපරිම සතුටක් ඉඳින මේ ධර්මයේ නිර්ාමිස සුවේ විඳින්න. හෙට වැඩට ගිහිල්ලා හෙට සතුරු හෙට වැඩට යන්නේ නැහැ නේ. ඔව් අනිද්ද වැඩට ගිහිල්ලා වැඩට ගියාම ඒක සතුට වෙන්න. ඒ දවසේ පින්නතුනි ඒ මොහොතට අදාළ කටයුතු ටික ඊටාම සිහි බුද්ධියෙන් සතිමත්ව සිද්ධ කරන්න. වාහනේට නැග්ගනම් නැග්ග මොහොතේ ඉඳලා සතුටෙන් ඉන්න. වාහනේ තාපය භාගයක් යන තියෙනවා, පැය විනාඩි 40ක් යන තියෙන කීකේ දුක් වෙන්නේපා. වටා පිටාය බලවර සතුටෙන් ඒ ගමන යන්න. එතකොට ගමනක් යනවා, තමන් මග සතුට වෙල යනවා. නමුත් අද අපි නිතරම හිතන් ඉන්නේ සතුට තියෙන අනාගතය කියලා. ගෙදරින් එනකන් හිටියේ මෙහාට ආවට පස්සේ සතුට වෙනවා කියලා නේ. එතැමිට ආපු වෙලේ ඉඳලා සමහරගෙන උට හිතනවා කියලාද යන්නේ කියලා. එතකොට ගියාට පස්සේ යනකන් ඊට පස්සේ ගිහියාට පස්සේ හෙට වැඩට යනකන් ඊට පස්සේ නේ. ඇතැමිට කවදාවත් ඒකෙනා සතුරු විඳලා නැහැ. පින්නතුනි මේ ගත වෙන මොහොත තමයි අපට ඉතුරු වෙලා තියෙන මෙච්චරයි අපට තියෙන ඇත්තෙම. මේ මොහොතේ උපරිම සතුරු විඳින්න. ඒකෙන් කියන්නේ අනාගතය අමතක කරලා නන්නතර වෙනවයි කියලා. තමන්ගේ අනාගත වැඩ ටිකත් ඔක්කොම කරනවා සාර්ථකව. ඔක්කොම කරනවා. නමුත් මේ ගත වෙන මොහොතේ තමයි පින්නතුනි අපි සතුරු විඳින්නට ඕන. එහෙම නැතුව අපට සතුරු විඳින වෙලාවක් නැහැ. දරුවෝ ටික කුඩා කාලේ දරුවන්ගේ සුරතල් බලන සතුටු වෙන්න. දරුවෝ ලොකු වෙනකන් කියලා කලබල වෙන්න එපා. ලොකු වුණාට පස්සේ දරුවෝ ළඟවත් නැහැ, පේන්නවත් නැහැ. දරුවෝ ළඟ ඉන්නවා නම් ඉන්න කාලේ දරුවන්ගේ දරු සුරතල් බලන සතුටු වෙන්න. හැම මොහොතෙම පින්නතුනි ඒ ගත වෙන මොහොතේ සතුටෙන් ඉන්න. ඒ සතුට ලබන ක්‍රම දෙකක් තියෙනවා. සමහර අය විනෝද වෙලා සින්දුහල සතුටු වෙන්නත් පුළුවන්. නමුත් ඊට වඩා වටිනවා මේ ධර්මඥානයත් එක්ක ඉන්නකොට අපි ඊට වඩා ඉහළ මානසිකත්වයක ඉන්නේ. අපි හොඳ දේවල් කළා සතුට වෙන්නේ. ඒ කරන දේවල් ඒ මොහොතට විතරක් නෙවෙයි අනාගතයේත් අපට ඒ ගැන හිතනකොට සතුටක් ඉඳින පුළුවන්. ඒකයි මෙවැනි හොඳ දේවල් වල තියෙන විශේෂත්වය. ඒ අතරොත් විශේෂම දේ තමයි පින්නතුනි අපේ දැක්ම, අපේ විෂන් එක, අපේ view එක වෙනස් කරගන්න එක. අර පැදුරු කඩමාළේ හිටිය ළමයටත් අර දුක ආවේ නැහැ. ඔහු ප්‍රඥාව පුරුදු කළ තිමුනේ. එයා කිව්වේ මොකද මේ පැදුරු කඩමාළේ තියෙන සතර මහා භූත රූප, උතන තියෙන සතර මහා භූත රූප. ඒ නිසා පින්නතුනි සාමාන්‍ය ජීවිතයේදී අපි ඇත්තමිට මගේ වාහනේ හොඳයි, ඔයාගේ වාහනේ හොඳ නැහැ, මගේ ගේ ලොකුයි කියලා එහෙම සතුට විඳිනවා. කමන්නේ එහෙම හරි ඉන්න. හැබැයි පින්නතුනි ඉහළට ගියාට පස්සේ මේ දෙකම යාට සමානයි. මේ දෙකේ ලොකු වෙනසක් නැහැ. මොකද මේ භෞතික බාහිර දෙයින් නෙවියන් සැප විඳින්නේ. ඊට වඩා මානසික සුවයෙන් සතුට විඳින්නේ. නිරාමිස සෝයක්, නිරාමිස මානසික සතුටකින්, උපරිම සතුටකින් යා හැම මොහොතෙම ගත කරන්නේ. ඒ නිසා පිටතට දේවල්, බාහිර දේවල් පිළිබඳව යාට ලොකු අදාළත්වයක් නැහැ. හැබැයි යුතුයකම් ටික කරනවා. දරුව වෙනුවෙන් යුතුයකම් ටික කරනවා. ස්වාමි භාර්යාවන් වෙනුවෙන් යුතුයකම් ටික කරනවා. ආගම දහම වෙනුවෙන්, ඥාතින් වෙනුවෙන්, මෞදේමාපියන් වෙනුවෙන් උපරිම යුතුයකම් ටික කරනවා. නමුත් ඒ යුතුයකම් ටික කළ හෝ පින්කම් කළා කීර්තියක්වත් ප්‍රශංසාවක්වත් බාහිරින් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අදාපි ඉන්නේ අපි කරන රැකියාවට, අපි ලැබපු උපාධියට, අපේ ගෙදරට, අපේ වාහනයට, අනිත් අයගෙන් කීර්තිය බලාපොරොත්තු වෙන අදාපි ඉන්නේනේ. නමුත් පිනතුනි අප ළඟ සැබෑ ලෙසම ධර්මයේ ප්‍රගුණ වෙන්න වෙන්න අපේ සතුට අභ්‍යන්තරයේ තියෙන. ඒ සතුට ළඟදී පිනතුනි අනිත් අයගේ කීර්ති ප්‍රශංසා අපි අහනව නැත්තේ නේ. නමුත් අපට ඒ වගේ ලොකු අදාළත්වයක් නැහැ. ඊට වඩා ලොකු සතුටකින් තමන් ඉන්නේ. අන්න ඒ සතුට වැඩි කර ගැනීම තමයි මෙන්න මේ කර්මය පිළිබඳව පාඩම ඉගෙනගෙන අපි අපේ ජීවිතයට ලබන ලොකුම ආදර්ශය. මේක පින්නතුනි අද අදම අපේ ජීවිතවලට ප්‍රායෝගිකව අපි අතහදා බලන්න ඕන. අපි අපේ ජීවිත තුලින් ක්‍රියාත්මක කරන්න ඕන. මේක ක්‍රියාත්මක කරන්න පරක්කු වෙනවා කියලා කියන්නේ අපේ සතුට ලබන්න කල් දානවා කියන එක. ජාම්කේස කෙනෙක් කියනවා නම් මේක දැන් අපිට කල් වැඩි, මේ වෙදී වයසට ගියාම මේ කියලා. එහෙනම් වයසට ගියාම තමයි සතුට වෙන හැදන්නේ. නමුත් පින්නතුනි වයසට ගිහලා එක්තැන් වෙලා ඉච්ච කාලයක ලේසින් ධර්මය ප්‍රගුණ කරන්න බෑ. දැන් ඉඳලම පුළුවන් ඉක්මනින් මේ ධහමේ දැක්ම තමන්ගේ ජීවිතයට එකතු කරගන්නට ඕන. එහෙම එකතු කරගත්තොතින් තමන්ගේ ජීවිතයේ ප්‍රධාන අංගය බවට පත් වෙන්නේ ධර්මය ප්‍රගුණ කිරීම, භාවනා කිරීම. ඒක වාඩි වෙලා කරන දෙයක් විතරක් නෙවෙයි. තමන් කරන හැම වැඩක් එක්කම හරියට හුස්ම ගන්නවා වගේ ජීවිතයත් එක්ක එකට යන දෙයක් මේ. ධර්මය හැසිරෙන කාලයක් යන්නේ පින්නතුනි. ධර්මය අහන්න විතරයි කාලය යන්නේ. ධර්මය හැසිරෙනවා කියන්නේ හුස්ම ගැනීම වගේ දෙයක්. හුස්ම ගන්න ගිහිල්ලා අපට වෙලාව පරක් වෙන්නේවත්, කාලය නාස්ති වෙනවත් වෙන්නේ නැහැ කවදාවත්. ඒක අපේ ජීවත් වීමත් එක්කම හුස්ම ගැනීම කියලා කියන්නේ. ධර්මය හැසිරීමත් පින්නතුනි එදිනෙදා අපි ජීවත් වීමත් එක්ක ප්‍රායෝගික කරන දෙයක්. ඒක අත්හදා බලන අවස්ථාවක් තමයි. ඒක තමන්ට ප්‍රැක්ටිස් වෙලාද, එක්ස්පීරියන්ස් එක ඇවිල්ලාද, තමන්ගේ රිසල්ට් එක බලන අවස්ථාවක් තමයි බාහිර අයගෙන් එන නින්දා, අපහාස, අපහසුතාවයන්. ඒ නිසා ඒක මගහැරල යන්නත් එපා. ඒ ඇත්ත එකට යන්න එපා. ඒක තමයි තමන්ගේ මේ ප්‍රැක්ටිස් එකේ රිසල්ට් එක තමන්ම කම්පයා ගන්න අවස්ථාව. ඒ අවස්ථාව අත්හරගන්න එපා. ඒක තමයි හොඳම චාන්ස් එක. තමන් කොච්චර ධර්මයේ ශක්තිමත්ද කියලා තමන්ටම රිසල්ට් එක බලන්න තියෙන අවස්ථාව. ඒ නිසා පින්වතුනි මේ අවබෝධය ආවතින් ආපු කෙනා ජීවිතේ කිසිම දෙයකින් පලා යන්නේ නැහැ. ඔහුට පලා යන්න තැනක් නැහැ ඇත්තෙන්ම. පලා යන්නේ කාත් එක්කද? අපි මේ ශරීරයත් එක්ක තමයි පලා යන්න වෙන්නේ, දුවන්න වෙන්නේ. මේ ශරීර වයසට යන ශරීරයක් ඇද වෙන ශරීරයත් එක්ක ඇදුවන්නේ අපි. හොල්මන් අපේ ළඟම තියෙන්නේ. හේවනැල්ලට බය දුවනෝ වගේ වැඩක්. අපට දුවල බේරෙන්න බෑ. අපේ ගැටලු අපේ ළඟ තියෙන්නේ. අපි පින්නතුනේ අපේ දැක්ම වෙනස් කර ගැනීම විතරයි අපිට කරන් තියෙන්නේ. ඒක පැත්තකින් දැක්ම වෙනස් කර ගැනීම සඳහා ධර්මය අහන්න ඕන, ඒ ධර්ම යාලි යලිත් අහන්නට ඕන, ඒක ප්‍රගුණ කරන්න ඕන, ඒක ජීවිතය තුලින් අත්හදා බලන්නට ඕන. ඉතින් ඒ සඳහා කටයුතු කරන්න මේ හැම දිනාටම ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපේ සංඝරත්නන්ද හඳුරුවොත් තව තියෙන කරුණ මම හිතන්නේ සඳහන් කරයි කියලා හිතනවා. සාමි සාරාණි ඔව් ඇත්තෙම කෙනෙක් අපහාස කරන්නේ. ඔව් ඇත්තෙම ඒකත් ප්‍රබල දෙයක්. හැබැයි ඒක අපහාසයක්ද නැද්ද කියන එක අපි බලන්නට ඕන. ඒ පුද්ගලයාගේ අනුව තමයි බලන්න තියෙන්නේ. ඇතැම් විට කෙනෙකුට අවවාදයක් දෙන්න පුළුවන් එයා හදාගන්න අදහසින්. ඒක ඇතැම් විට යා නිඳා අපහාස කරන අදහසින් නෙවෙයි කරන්නේ. එයා හදාගන්න අදහසින්. ඇතැම් විට ඍජුවක් කියනවා. තරුණ විදිහට බණින් එක අපහාස කරන එක. ඒක තමයි මම කියන්නේ. අපහාස කරන්නේත් ඇතැම් විට දැන් බුදුහනොත් සමානට බැනලා තියෙනවා. මෝඩ පුරුෂය කියලා හිස් පුරුෂය කියලා බැනලා තියෙනවා. බුදුදහමේ තියෙන ලොකුම බණින දේ හිස් පුරුෂයා කියන එක. ඒ කියන්නේ ඔළුවේ මුකුත් නැහැ කියන එක. මොලේ නැහැ කියන එක. බුදුහනොත් බැනලා තියෙනවා. හැබැයි බැනලා තියෙන එයා හදා ගන්න. සහ එයාගෙන් වැරදි ආදර්ශ ගන්න අයට ඒක නොගෙන ඉන්න. හැබැයි සමහරට අපි සතරගතියට ගිහිල්ලා ඡන්දය, ద్వේසය, බය, මෝහය කියන ඒවාගෙන් අගතියට ගිහිල්ලා බනිනවා. ඒක වැරදි. ඒක කරනකොට අපි හැම කවදාවත් කෙනෙකුට කරන්න හොඳ නැහැ. ඒක කරන එක අපට අවශ්‍යයි. ඒක කර්මඵල සමාන තියෙනවා. ඒක ඇත්තෙම ප්‍රබලම කර්මයක්. ඒක විශේෂයෙන් නිවැරදි අයට දොස් කියන එක නිවැරදි අයට හොඳ සත්භාවයෙන් කාලය ගත කරන අයට දොස් කියම අභූත චෝදනා කරන එක ප්‍රබල අකුසලයක්. ඇයි ඒකට හේතුව? එයාගේ කීර්තිය අපි නැති කරනවා. කෙනෙක්ගේ කීර්තිය නැති කිරීම තමයි පින්තුනි කෙනෙකුට කරන ලොකුම හානිය. එතකොට අන්න ඒ කීර්තිය අපි කෙනෙක්ගේ නැති කරෝතින් අනිත් අයගේ අපටත් ඒ කර්මෙ විඳින්න වෙනවා. නින්දාව කියන්නේ ඒක. ඔව්. අපට ඊට පස්සේ නින්දා විඳින්න වෙනවා අනිත් අයගෙන්. එතකොට අපට නින්දා විඳින්න වෙන්නේ කොහොමද ඇතැම් විට? ඇතැම් විට අපිම වැරදි කළා නින්දා විඳින පළක් වෙලාද? සමහර විට දැන් මේ වගේ පරිසරයක නම් අපි එහෙම වැරදි කරත් වෙන කෙනෙක් අපර නිඳා කරන්නේ නැහැ සමහර විට. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඇතැම් විට අපිම යම් යම් වැරදි කරගන්නවා. අපිම මෝඩ වැඩ කළා, අපිම බලෙන් නිඳා විඳ ගන්නවා. මේ වගේ ස්වභාවයක් පිනතුනේ තියෙන නිසා ඇතැම් විට අපට ඒ නිඳා ලැබෙන්නේ අපේ කර්ම විපාක වෙන්න පුළුවන්. ඒ නිසා ඒකට එකට එක කරන්න යන හොඳ නැහැ. ඒව පොඩ්ඩක් දැන් ඔය නක්ෂාස්ත්‍ර අනුගලුවක් තියෙන්නේ අපල කාලා කියලා දැන් නිඳා අපහාස දැන් තියෙන දැන් අපේ සුණ සමාන කාලවල තිබුණේ එහෙම. අපහාස විඳින වෙනවා, නිඳා විඳින වෙනවා කියලා කාලා තිබුණා. ඒ කාලවලදී කරන්න හැකියතා බැනුම් අහනවා. මේ ටිකක් ඉවසගෙන ඉන්න එකට එක කරන්න යන්නේ නැහැ. දන්නව මේ එන්නේ අතීත කර්මයක් දැන් මේ එන්නේ. එතකොට කරන්න ගියෝ එකට එක කරන්න ගියෝසින් තවත් වැඩි වෙනවා මේක. ඒ නිසා හොඳම දේ තමයි ඒ කාලවල හොඳට ඉවසගෙන ඉන්න මේ වගේ කර්ම අපට විඳින වෙනවා කියන එක. ඒක එක. අනිත් එක අපි තවත් අලුතෙන් කර්ම කරගන්න හොඳත් නැහැ ඒත් එක. ඒ නිසා අනිත්යට අභූත චෝදනා කරන එක නිඳා අපහාස කරන එක තමන්ගේ කීර්තිය නැති වෙන හේතුවක්. ඒක මෙලොදි වෙන්නත් පුළුවන්, සසරගත ජීවිතය වෙන්නත් පුළුවන්. අපි හැම කෙනෙකුට කරන්න හොඳ නැහැ. හැබැයි පින්නතුනි සමහරගේ අඩුපාඩුකම් තියෙනවා නම් බැනලා හරි හදාගන්න උත්සාහ කරන්න ඕන. බැනලා හරි හදාගත්තට කමක් නැහැ. මොකද එයාට යහපතක් ඒක. එයාට යහපතක් ඒක. යාගේ මෙලොට විතරක් නේ සංසාරෙටම යහපත. ඒ නිසා සමහර දැන් අපිත් ඇසුරු කරන සමහර අය ඉන්නවා අපි ඇත්තෙන්ම හොඳිනොත් කියනවා බැනලත් කියන ওই වැරද කරන්න එපා කියලා. නිඳ අපහාස විඳින වෙන ওই මෝඩ වැඩ කරන්න එපා කියලා පෑ ගණන් සමහරට අපි කියන පළක් අයට. කියන්නේ ඇත්තෙන්ම මිනිස්සු හදාගන්න මිනිස්සුන්ට තවත් අනාගතේන දුක් කරදවලින් මිනිස්සු නිදහස් කරගන්නයි කලින්ම මේ කියන්නේ. ඒ නිසා මේ වෙන ස්වභාවයක් තියෙනවා. ප්‍රමාණවත් ධර්ම කාරණා රාශියක් අපේ